සියලු දෙනා සාදු නමයෙන් පවත්වන්න. සමරගම පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක්නැලිගොඩ විහාර පාර්ශ්වයේ ලේකධාරී ඇහැලියගොඩ සාධනාරක්ෂක බලමණඩලයේ ගරු ලේකධාරී ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය මුළු දිවයිනටම සාම විසුරු තොරණකඩ ශ්‍රී පුෂ්මාරාම මහා විහාරාධිපති නම කියන්නට අවසරයි අපේ ගෞරවනීය පලීගල නාරද ස්වාමීපාලයන් වහන්සේගෙන් අවසරයි. බැලුවා මදාල මහා සංඝ රත්නයෙන් අවසරයි. අද අෂ්ඨාංග උපෝසත සීලේ සමාදන් වෙලා ඉන්න සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, සද්ධර්ම දේශනා ආරම්භ කරන්නට කලින් මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඔබ වගේම මහත් කැමැත්තක් දක්වන්නා වූ ඒ දසදහසක් ලෝක ධාතුවේ වෙසෙන්නා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ග ඵලයන් පිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම පින්වතුනි තම තමන්ගේ ඉෂ්ටකාමී දෙවි දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ තිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රශේඛර ප්‍රජාපති ආදී දිනුක දේව සමූහයන් වහන්සේලාව සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ග ඵලයන් පිහිටන්න කියලා හිතාගෙන එහෙමනම් පින්වතුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාම හිතින් දෙවියන් ආරාධනා කරන් ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං සමාදන් වෙලා අෂ්ටාංග වූ සත සීලේ සමාදන් වෙලා ඒ සීලය ආරක්ෂා කර ගැනීම වැඩහැකිවිල්ලේ ඉදිරියේ. තේරුණනි? අපි පොඩ්ඩක් ඔය ශික්ෂා පද ගැන විවරණයක් කරගන්න ඕන. ඒ වගේම තේරුණනි, ඔබ මේ වගේ ස්ථානයකට ආවට පස්සේ මේ වගේ ස්ථානයක ඉඳලා මේ තථාගතයන් වහන්සේ යමුදන වදාළ ආර්ය උපෝසථයේ රැකගෙන ඉන්නේ කොහොමද? අද දවස ගත කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කතා කරගන්න. සමහර වෙලාවට තියෙන්නේ ඔබ මේ කාලයක් තිස්සේ කරගෙන ප්‍රමේයයට වඩා පොඩ්ඩක් ඒවා වෙනස් වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේගේ යම් දේශනාවක් තියෙනවා නම් තියෙන්නේ ඔය දේශනාව ඕනේ අපි කරන්නේ. ත්‍රිපිටකයේ තියෙනවා නම් යම් කිසි දේශනා විලාසයක් තථාගතයන් වහන්සේගේ මේකේ කළ යුත්තේ මෙන්න මේ විදිහට කියලා. ඒකේ කළ යුත්තේ ඒ විදිහට. අපිට හිතෙන විදිහට කරලා හරියන්නේ නැහැ. ත්‍රිපිටකයක් තියෙන්නේ ඒකට මේක කාලයකට ඉහෙරදී ඔබට මතක ඇති තොරණගල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ ත්‍රිපිටක පොත් වහන්සේලා වැඩමුවා. ධර්මයේ යොබයි ඒ සංවිධානයේ විසින් දීප ව්‍යාප්තව ලංකාද්වීපේ පුරාම මේ ත්‍රිපිටක පොත් වහන්සේලා බෙදා දීමේ කටයුත්තක යෙදලා ඉන්නෝ. ඒකේ පළමු වෙන කොටසෙන් මේ මෙහෙයවස්ථානයේ ඒ ත්‍රිපිටක පොත් වහන්සේලා වැඩමුව ඔබට මතක ඇති සමහර විට මේ අවුරුද්දක විතර කලින් එහෙම මතකයක් තියෙනවද? දැන් මේකෙදි එහෙම මතකයක් තිබ්බට විතරක් මදි. දැන් මේ මතකයේ ඔස්සේ ඔබ ත්‍රිපිටක පරිශීලනය කරනවා. අද මේ වෙනකම් ත්‍රිපිටකය අතට අරගෙන අදුම තරමේ ශික්ෂරාපද සමාදන් වෙන්න ආවට පස්සේවත් අදුම තරමේ දිනුද මේ ත්‍රිපිටක වල මොනවද තියෙන්නේ කියලා කියවන්න බැරිවද? දැන් ඉතින් හරියන්නේ නැහැ. මොකද මේ ත්‍රිපිටක පොත් වහන්සේලා තියෙන්නේ මේ තින්වත් පිටක් විදිහට තමන් මෙහෙත මහන්සියෙන් හරි හම්බ කරගන්න ධනෙ අප කැප කරලා ඒ ත්‍රිපිටක පොත් වහන්සේලා මිලදීගෙන ඔබට පූජකලේ ඒක කබඩ් දෙකක තියෙන කියලා නෙමෙයි. ඒතර ඒක කබඩ් දෙකකට සීමා කරලා තියෙනවා නම් පින්වදනි ඔබ හරියටම වැරදි ඒ සම්බන්ධව. ඒ නිසා මම ඔබේ මිල්ලන පළවෙනි ඉල්ලීම තමයි පින්වදනි අද පටන් මේ ත්‍රිපිටක පරිශීලනය කරන්න පටන් ගන්න ඕනේ. මම ඔබට දැන් අද මෙතෙන් පටන් මේ සේම සමාදාන කටයුතු කරගෙන යන්නේ මේ අපේ තිංවල් භික්ෂුන් වහන්සේලා මෙදන් පටන් අද හවස වෙනකම්. එතකොට මම ඔබට යම් කිසි කරුණු කාරණා ටිකක් කියනවා. ඒ ටික ඔබ පිළිපදින්නම ඕනේ. නැත්නම් පිළිතුරු මේ සේම සමාදාන වලින් ඇති වැඩක් නැති වෙනවා. ඒවා පිළිපදිනවා නම් විතර ඉදිරියේදී අපි සම්බන්ධ වෙනවා ඔබත් එක්ක. ඔබට මේ ශික්ෂාපද සමාදානයේ හරියාකාරව සිද්ධ කරන්න. නැත්නම් තේරුමක් නෑ කියලා. පළවෙනිම කාරණාව තමයි අද මෙලේ පටන් කිසිම හේතුවක් නිසා තමන්ගේ ළඟ ඉන්න කෙනෙක් එක්ක කතා කරන්න එපා. ඔන්නෝක තමයි පළවෙනිම දේ. මුනි මත රැකගෙන ඉන්නෝනේ සිගතේ ශික්ෂාපද සමාදානයේ ආවටපත්. තථාගතයන් වහන්සේ වැඩවසන සමයේදී අජාසත් රජුව තමගේ තාත්තාව මැරුවා. ඔබට මතක ඇති ඔබ අහලා ඇති. අජාසත් රජුව තමගේ තාත්තාව මරලා ඒකෙන් පස්වෙච්ච සිත්තරුවෙන් නිදෙන්න තථාගතයන් වහන්සේම මුණ ගැහෙන්න යන්න ඕනේ නෑ. ජීවක වෛද්‍යවරයා සම්බන්ධ වෙලා තථාගතයන් වහන්සේව මුණ ගැහෙන්න යනකොට තථාගතයන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග ගිජ්ජකූට පර්වතයේ වැඩ සිටියේ. ඒ ගිජ්ජකූට පර්වතයේ නැගගෙන ඉඳි දිනවල අජාසත් රජුවන්ට මහ පුදුම බයක් දැනෙන හිතට. මොකද රහතන් වහන්සේලා 500 නමක් වැඩ ඉන්නවා. ගහකින් කොළයක් වැටෙන සද්දෙත් ඇහෙනවා. පුදුම විදිහට බය වුණා. කොටිය කුරුමානම අල්ලන්න යද්දි එක බිඳු මාත්‍රයක්වත් සද්ද කරන්න නැති බව මේ රජුරෝ දන්නවා. රජුරෝට හිතුණා මගේ තාත්තගේ හොඳ යාළුවෙක් තමයි බුදුහාමුදුරුවෝ. දැන් මම තාත්තාව දරුවා ඒකේ පල්ලිය ගන්න දැන් බුදුහාමුදුරුවෝ මේ කට්ටියත් එක ලෑස්ති වෙලා ඉන්නවා කියලා තමයි රජතුමා තේරෙන්නේ. ආපහු වැඩම දුවන්නේ නැහැ දුවා. එහෙනම් හිතාගන්න දෙවිතුනි 500ක් මහරහතන් වහන්සේලා වැඩ ඉන්න තැන ගහකින් පොලයක් වැටුණා. ඒ ගහකින් වැටෙන පොලේ ඒ සද්දෙත් ඇහෙනවා. එහෙනම් දැන් අද ඔබ මේ ස්ථානයේ ඇවිදලා තියෙන්නේ දෙවිතුනි මේ නිකම් ගිහි පිටක් නෙමෙයි. අද ඔබ මේ ස්ථානයේ ඇවිදලා තියෙන්නේ මහා ශ්‍රේෂ්ඨ පිරිසක් විදියට. ඔබ අද තේම සමාදන් වෙලා ඉන්නේ. ඒ උත්තරීතර උපාසක කියන නම, උපාසිකා කියන නම කියන්න සුදුසුකම්කට පත් වෙන්නේ ගමන් ඉන්නේ. මම ඒවත් ඔක්කොම ඔබට තේරුම් කරලා දෙන්න. සිල්වෙන්ත පොරෝගත්ත පමණින් උපාසක වෙන්නේ නැහැ කවුරුත්. ඒවත් හොඳට මතක තියාගන්න ඕනේ. සමහර විට මම මේ කියන ඒවා ඔබට හිතරි දෙන්නත් පුළුවන්. ඒකට හිතරි ඉඳ ගන්න එපා. කොහොමද මේක හදාගන්න බලන්න. මම මේ කියන හැම එකක්ම ත්‍රිපිටකයෙන් මම පෙන්නන්නම් ඔබට අවශ්‍ය කෙනෙක් ඉන්නවා. මෙන්න මේකත් ත්‍රිපිටකයේ මේ විදිහටයි කියන ඔයකට විදිහ වැරදි කියන. ඒක නිසා මින්නතනි ආර්ය සෘෂ්ණිම්බූත භාවයේ කියන එක හරිය වැදගත්. ලෞකික අර්ථයෙන් ආර්ය සෘෂ්ණිම්බූත භාවයේ කියන කියන්නේ මින්නතනි කවුරුත් සමග කතා නොකර ඉන්නේ. ලෝකෝත්තර අර්ථයෙන් නම් ෘතික අධ්‍යාන සමාපත්තිය. මෙච්චර ගැඹුරට මම ඔබට මේව කතා කරන්න කියන්නේ මොකද මම මේවා ගැඹුරට කතා කළොත් එහෙම ධර්මයේ නොදන්න තිවි හිතනවා මම මේ අමුතු බණක් කතා කරනවා. ත්‍රිපිටක ධර්මයේ මනාකොට පරිශීලනය කරලා මානාතන් මහන්සේලාගේ දේශනා තියෙන අටුවා පරිශීලනය කරලා ටීකා ටිප්පණි පරිශීලනය කරලා ගැටපද විවරණ වලින් ඒවා හොයාගෙන බණ කියනකොට ධර්මයේ දන්නේ නැති කිරි ධර්මයේ අහලා නැති කිරිත් හිතෙනවා මේ මහා අමුතු බණක් නෙමේ කියන්නේ. එනම් ගොඩක් ගැඹුරට ඔබට ධර්මයේ දැම්ම කතා කරන්නේ නැහැ පිටුනේ ඉදිරියේදී අපි කතා කරමු. ඔබ ධර්මයේ දැනගත්තේ නැත්නම් වැඩක් නැහැ මේ බෞද්ධකම. බෞද්ධකමෙන් අපි ඵලෙ මොකද්ද? ඔබ තථාගතයන් වහන්සේගේ සත්‍යධර්මයේ දන්නේ නැත්නම් මට මෙතන අත උස්සන්න පිටුනේ තථාගතයන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව කටපාඩම්මයි. මම එක අවස්ථාවක් ඔබට දෙනවා පිටිපස්ස හැරිලා බලන්න කීදෙනෙක් අත උස්සලා තියෙන්නේ කියලා. දැන් තේරෙනවද බෞද්ධත්වයේ මහත්? තථාගතයන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව පිටුනේ පළවෙනි එක. දුක හිතෙන්නේ නැද්ද? අපි හරියද? දැන් අවුරුදු 80ක් වෙන අයත් මෙතන ඇති 60ක් 70ක් වෙන අයත් ඇති 40ක් වෙන අයත් ඇති 30ක් වෙන අයත් ඇති අවුරුදු 10 15 අයත් ඇති වෙන. දැන් අපි නිවැරදිද කියලා ඔබ තීරණය කරන්න තියෙන්නේ මම කියන්න දෙයක් නැහැ. ඔබ ධර්මයේ නැත්තම් ඔබට බෞද්ධත්වයක් උරුම නැහැ. අමනාප වෙන්න එපා මම එහෙම කිව්වට. බෞද්ධත්වය කියලා කියන්නේ තනිකර ධර්මයේ තුලින් ගොඩ නැගෙන එකක් විතරයි කියන්නේ නැතුව උපැන්න දහතකින්වත් අම්මා බෞද්ධයින පුතා බෞද්ධ කියලා සංකල්පයක් නැහැ. ඔබට මේ සත්‍යය දේශනා කරන්නේ ඔබ කෙරෙහි මහා අනුකම්පාවෙන්. ඔබ මේව තේරුම් අරගෙන ඔබ උත්සාහ කරන්න තියෙන නිසා බෞද්ධයෙක් කියලා හැබැයි උපාසක කන්දේට පත් වෙන්නේ. අන්න හේතුව තමයි ඔබට මේ සත්‍යයේ තිහක් ලැබෙන්නේ. ධම්මෝහමේ රක්කති ධම්මචාරී කියන තැනට වැටේ මේකයි මරණාසන්න මොහොතේදී තින්නතුනි ඔබට ලොකු තිහක් හම්බෙන්නේ එතකොට. යම් කෙනෙක් මාර්ගඵල ලබන්න බැරි වෙලා මැරෙන්න ගියත් ලොකු තිහක් හම්බෙයි ඔබ කරපු කීප දේවල් නිසා. ඒවා මම එකින් එක පැහැදිලි කරලා දෙන්න. එහෙනම් දැන් පළවෙනිම දේ තමයි සිංහතනි අද වෙලේ පටන් කිසිම හේතුවක් නිසා තව කෙනෙක් සමග කතා කරන්න යන්න එපා. ඔබට මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ අවශ්‍යතාවයේ දායක මහත්කමට කියනවා. සිහිය නැති හිත වගේ යනවා නම් ළඟින් ඉන්න කෙනාට කිව්වට කමක් නැහැ මට දැන් සිහිය නැති වෙන්න යනවා කියන. ඒ හැරෙන්න සිංහතනි ඔය කිසිමක සමග කතා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. දෙවෙනි කාරණාව තමයි අද දැන් මේ මොහොතේ දැන් වෙනස් වෙන්න යන්න එපා. ඊළඟ දවසේ ඉඳලා තව කෙනෙක්ගේ ඇඟේ ගැටෙන්න ඉන්න එපා. ඉඳ පහසු ඇතුන් ඉන්න. තව කෙනෙක්ගේ ඇඟේ ගැටෙන්න පරිදි ඉන්න එපා කිසිම කෙනෙක්. අද ඔබ තනියෙන් ඉන්නේ. අද ඔබ විතරයි. තුන්වෙනි කාරණාව තමයි කිසිවෙකින් මූණවත් බලන්න එපා. මගේ ළඟ ඉන්න කෙනා මොන වගේද? මොකන්ද ඇඳලා තියෙන්නේ? මොනවද දාලා තියෙන්නේ කන කරාවරද? ඔය එකක්වත් පිළිතුරු දෙන්නේ අද දවසේ වැදගත් ඒවා නෙමෙයි. මම මේවා කියන්න හේතුවක් තියෙනවා. ඔබ ඔය සමාදන් වෙච්ච ශික්ෂාපද සිංහතුනි නිකම් අර්ථ වලින් සමාදන් වෙන්න එපා. ඒවට මහ ගැඹුරු අර්ථ දීලා තියෙනවා තථාගතයන් වහන්සේ. විසාකා උපෝසත සූත්‍රයේ හිම තියෙනවා සිංහතුනි. පානාති පාදා වේරමණී ශික්ෂාපදං සමාදියාමි කියලා ශික්ෂාපදයක් සමාදන් වුණා නේද? දැන් ඔය ශික්ෂාපදයේ තේරුම මොකක්ද? මම සත්තු මරන්නේ නැහැ කියන එක නේද? එහෙනම් දැන් හතෙන් මෙතනට ගෙනල්ලා වුව හැම ගහනවා මරන්නේ නැහැ. කමක් නැද්ද? මරන්නේ නැහැ. හැම ගහනවා මෙතන තියාගෙන. බඳගෙන ඉන්නා ගහගෙන ගහගෙන යනවා. අතපය කපනවා. දැන් කමක් නැද්ද? මේ මරල නැහැ. එහෙනම් මේකනේ පාන අතිපාත කියන එක තේරුම් ගන්න ඕනේ. ඔය කුංචි කාලේ ඉගෙන ගත්ත එකක් විතරයි ඔය. එක වසරකට දෙක වසරකට තුන වසරකට හතර වසරකට විතරයි මේ සිංහතුනි අපේ දරුවෝ මේ දහම් පාසල් යන්නේ. ඔය කාලෙදි ඕක ගැන ලොකු තේරුමක් දෙන්න බෑ. ඔය කාලෙදි කියන්නේ පානාතිපාතා පටිිරතෝ හෝති, එහෙම නැත්නම් පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කිව්වහම සිංහතුනි කියන්නේ මොකද්ද? මම සතුන් නොමරමි. මොකද පොඩි එකාට උත්තරය තේරෙන්නේ. දැන් ඔබ පොඩිද? චූල හත්ති පදෝපම සූත්‍රයේ මේක දේශනා කළා කියලා බුදුහාමුදුරුවෝ. එහෙනම් පිළිවෙතින් මෙතන මේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා දේශනා කළේ මෙන්න මේකයි තේරුම. ජීවිතාන්තයේ රහතන් වහන්සේ පරමන නැතිමින් වෙන්ව පරමන නැතිම අතහැර බහා තැබූ දඩු කුකුරු ඇතිව බහා තැබූ දැල්දුමුල් ආයුධ ඇතිව පාපයට ලැජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියලු ප්‍රාණ රූපයෙන් කෙරෙහි හිතානුකම්පීව කටයුතු කරන්නේ. ඔන්නෝකයි ශික්ෂාපදයේ තේරුම. එනම් පටන් ගන්නෙ සිංහදෙනි ජීවිතාන්තයේ රහතන් වහන්සේ කියලා පටන් ගන්න. එහෙනම් දැන් අදෝග මේ ඇවිල්ලා ඉන්නේ මොනවා කරන්නේ? අද ඔබ මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නේ සිංහතුනි, අද දවසේ උත්තරීතර රහතන් වහන්සේ නමක් විදියට මම කාලයගත කරනවා කියන්නේ. දැන් රහතන් වහන්සේ නමක් විදියට කාලයගත කරන්න අද ඔබ මේ ඇවිල්ලා ඉන්නේ. මොකද මේ ශික්ෂාපද පටන් ගන්නේ රහතන් වහන්සේගේ නමින්. ඔබට සමහරට හිතින් ඒක කරන්න බැරි වෙයි. හැබැයි කයයි වචනේ සිංහතුනි ඒ කාන්තේම ඔබ ඒ මට්ටමේ ඉන්න ඕනේ. එනම් සිංහතුනි ඒ උත්තරීතර රහතන් වහන්සේලා කවුරකව දක්වත් ඔය ප්‍රලාප දොඩු දොඩු හිටියේ නෑ. ළඟ ඉන්නේ කෙනත් එක කයිවාරුවක් දාගෙන හිටියේ නෑ. දැන් බණ කියන වෙලාවට විතරක් ඔබ බොහෝම සංයමයෙන් ඉන්නවා. බණ කියලා ඉවර වුණාට පස්සේ සිංහතුනි ආහාරය ගන්න ගියාම අර නිගණ්ඨ ආරාම වගේ වෙනව නේද? දැන් මම උඩට වැඩලා හිටියේ. ඒ උඩට වැඩලා ඉන්නකොට මට ඇහුණාද සිංහතුනි සත්‍යෙ? ඒක සුදුසු නෑ පින්වතුනි. මම ඔබගෙන් කරුණාවෙන් ඉල්ලන්නේ මගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශාසනයට එහෙම අගෞරව කරන්න එපා. මගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශාසනයේ හිටපු සිව්වනක් පිරිත කවදාකවත් එහෙම කරනාය නෙමෙයි. ශාස්ත්‍රඥ වහන්සේට මහා අගෞරවයක් පින්වතුනි ඕවැය සිද්ධ වෙයි. අන්‍යාගමික පිරිසක් මෙතනට ආවොත් එහෙම ඔබ හිමින් තමයි කතා කරන්නේ තව කෙනෙක් එක්ක. ඔබ කතා කරන්නේ එක්කෙනෙක් හිමින් කතා කරද්දී අද මෙතන 500ක් විතර පිරිස ඇති. එනමන ඔය කතා කරන වචන දෙන්නේ කතා කරොත් එහෙම පොට්ට පොට්ට සිංහතුනි සද්ද 250ක් කියනවා. චූටි සද්ද 250ක් එකට එකතුනහම කොහොම ඇද්ද සද්ද? අන්න එතකොට සිංහතුනි අන්‍යාගමිකයෝ හිතනවා නේද මේ ශාස්ත්‍රඥ වහන්සේගේ පිරිසක් නෙමෙයි කියන්නේ. අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ පිරිස හිත නෑ සිංහතුනි. එහෙනම් සිව්වන පිරිස බොහොම ආර්ය විශ්වාසතාවයෙන් ඉන්න පිරිසක්. ඒක නිසා සිංහතුනි හදිස්සාන කරන්න අද පටන්. කොයි ලෝකෙ හිඟාට ගියා කොයි ලෝකෙ ශික්ෂාපද සමාදන් වෙන්න ගියා සිංහතුනි එදාට මම තනියෙන් ඉන්නේ. එදාට මට මගේ ළඟ එහා පැත්තේ ඉන්නේ කවුද කියන එක වැදගත් නෑ. මෙහා පැත්තේ කවුද කියන එක වැදගත් නෑ. ඉස්සරහින් පස්සෙන් ඉන්නේ කවුද කියන එක වැදගත් නෑ. බමයක් විතර ඉස්සරහා බලන්නේ අඩි 6 අඩි 3 4ක් ඉස්සරහා බලන්නේ එකවලා බලන්නේ නෑ. ඔළුව බිමට සාත් කරගෙන අඩි 4ක් ඉස්සරහා බලාගෙන වඩිනවා. අද ඔබ බිමදී ඇවිදිනවා නෙමෙයි අද ඔබ වඩින පිළිස. උත්තරීතර මහරහතන් වහන්සේ නමකගේ චරිතයේ රඟපාන කෙනෙක්. එහෙනම් ඒ චරිතයට නිගා දෙන්න එපා. සාතුරු වහන්සේ ඉදිරියේ පොරොන්දුනේ ඒකයි. ස්වාමීනි මම දිවි හිමියෙන් මේක ආරක්ෂා කරමි. ඒ උත්තරීතර මහරහතන් වහන්සේලාගේ ස්වභාවයට අද මම දවසේ මේ උදේ කොයි මොහොතේ ඉඳලා හවස සහ වෙනකන් මම පණ දෙවන් කොටගෙන මේ ශික්ෂාපද රකින්න. එහෙනම් දිනුදිනෙ ඔන්න ඔය අදිස්ථානයේ කළා ඔන්න ඔය පොරොන්දු සදාගමයන් වහන්සේට දීලායි තියෙන්නේ. ඒක නිසා මේ කිසිවෙක අද නෙවෙනේ පටන් ඒ ප්‍රලාප දෙවිව නවත් ගන්නවා. නැත්තම් මහා අපරාධයක් ඔබ කරගන්නේ නිකන් දවස නාස්ති කළා දෙනවා. ඔබ මෙන්න මේ කියන දෙයට සවන් දීගෙන කටයුතු කළොත් දිනුදිනෙ ඉදිරියේදී අපි මේවට සම්බන්ධ වෙලා ඔබට යහපත උදා කරන්න වැඩ පිළිවෙල කරලා දෙනවා. සද්ධර්මයේ කතා කරමු. සද්ධර්මයේ පාඩම් කරමු. ඔබ සද්ධර්මයේ පාඩම් කරන්න දිනුදිනෙ. සින්දු මතකයි නේද? නැළවිලි ගීත මතකයි නේද හැම කෙනාට? ඉතින් නැළවිලි ගීත මතක නම් දිනුදිනෙ ඇයි අපිට අමතක වෙලා තියෙන්නේ? ඇයි අපි පාඩම් කරන්නේ නැත්තේ ධම්මපදයේ තියෙන කාටද? ධම්මපදයේ තියෙන ධාතාවත් එකක් පාඩම් කරන්න ඉන්න ගම. පිරිත් සූත්‍රයක් පාඩම් කරන්න. ඔවා පිරිත් විතරක් නෙමෙයි කිව්වෙනේ අද ඔවා පිරිත් කියලා හදාගත්තට ඔවා පිරිත් විතරක් නෙමෙයි. ඔය සූත්‍ර බුදුහාමුදුරුවෝ දේශනා කළා කියන්නේ ආරක්ෂාව ලබා ගන්න විතරක් නෙමෙයි. සූත්‍ර දේශනා කළා කියන්නේ නිවන් දකින්න. කරණීයත්ව සූත්‍රයේ තියෙන නිවන් දකින්න මඟ. හැබැයි හැමෝම හිතන් ඉන්නේ මොකක්ද? කරණීයත්ව සූත්‍රය කියලා කියන්නේ පිරිත්කල පැම්බොන්න තියෙන සූත්‍රයක් කියන. බුදුහාමුදුරුවෝ කොහෙද තියෙන්නේ පිරිත්කල පැම්බොන්න සූත්‍ර දේශනා කළේ? කරණීයක සූත්‍රයේ කියන තියෙන නිවන් මඟ. කරණීය මත් කුසලයේ මේ කුසල ධර්ම වැඩි දියුණු කර ගැනීම පිණිස කළ යුතු දේ මොකක්ද කියන එකෙන් පටන් අරගෙන අන්තිමට කියනවා නේද? නහි ධාතු ගබ්බ සේය. නයි ධාතු ගබ්බ සේය. මතකද? නහි ධාතු ගබ්බ සේය කියන්නේ සිද්දුතනි ආයි කර්ම කෝෂයකට ඇතුල් වෙන්නේ නැහැ කියන්නේ. කර්ම කෝෂයකට ඇතුල් වෙන්නේ නැහැ කියලා කියන්නේ කවුද මේ? කවුරු කියනද කියන්නේ? අරියතුන් වහන්සේ කියන්නේ. එහෙනම් දැන් ඔබට මේ නැද්ද සිද්දුතනි කර්මයේ සූත්‍රයේ තියෙන නිවන් මඟ කියන්නේ? හොඳට තේරුම් ගන්න. එහෙනම් දැන් අපි කර්මයේ සූත්‍රේ පාවිච්චි කරන්නේ මොකද? පිරිත් කරන බෑම්බෝද? ඉතින් ඕකේ තියෙනවා අපි මෙතන මහා ගැඹුරු අර්ථ. මේ බුදුහාමුදුරුවෝ නමක් නිවන් දකින්න දුන්නේ දේශනා කරපු සූත්‍ර අද ඉන්න පිරිස පිරිත් කරන බෑම්බෝද? දැන් සාර්ථක පිරිසක් තමයි. ඉතින් මේව හොඳට තේරුම් ගන්න තියෙන්නේ ඒකයි මම ඔබට කියන්නේ හැමතිස්සෙම තථාගතයන් වහන්සේගේ දේශනා මහා ආචාර්යවන් දේශනා තියෙන්නේ. ඒ දෙමින් ඔබගේ රාග ද්වේෂ මෝහ නැතිල යනවා. හැබැයි ඒ සූත්‍ර දේශනා කරන ඒවා අහන්න ඕනේ. ඒ සූත්‍ර දේශනා අහනවා වගේ පින්වතුනි ඒ සූත්‍ර දේශනා ඔබට ওই පොඩි පොඩි සූත්‍ර දේශනාව මතක තියාගන්න. මෙතන ඉන්න තරුණ මිනිසෙන මම විශේෂයෙන්ම කියන්නේ පින්වතුනි ධම්සක් පැවතුණු සූත්‍ර දේශනාවලින් මතක තියාගන්න. ඒවා පාඩම් කරන්න. ගොඩාක් වයසට ගියාට අමාරු වී සමහරට පාඩම් කරන්න. මේ අවුරුදු 60ටවත් අඩු නම් අඩු තරමේ ඔබට පුළුවන් පාඩම් කරන්න. නැත්තම් අන්‍යාගමිකයන් කැවිලා ඇහුවොත් එහෙම නුඹලාගේ ශාසනයේ නුඹලාගේ සාන්තුන් වහන්සේ දේශනා කළ පළවෙනි සූත්‍රය කියා තල්ල බලන්න කියන ඉනිද තිඟුතුනි එක 10ක් 101ක් ඉනිද ඔබ කියා ගන්න පුළුවන්. හැබැයි කතාවට නම් කවුරු ඔක්කොම කවුද? බෞද්ධ. ඉතින් සුදුසු නෑ තිඟුතුනි ඔය දෙන්නා. ඉතින් අපි කෙනෙක් කෙනෙක් මේවා කරගෙන යනවා. එහෙනම් දැන් ඔන්න මම ශික්ෂාපද විවරණය කරනවා බොහොම කෙටි. මොකද අපි ලොකු කාලයක් නෑ ඒක කරන්නේ. මම ඔබට මේ කෙටියෙන් මේ ශික්ෂාපද ටික විවරණය කරලා දෙන්න. ඒක කළා පින්නතුනි අපි ඊට පස්සේ ආර්ය මෛත්‍රී භාවනාව සජ්ජායනා කරමු සීලුම දෙන්න. භාවනාවක් වශයෙන්. මොකද පින්නතුනි මේ අපි කරන කටයුතු වල බොහොම තේරුම් දැනගෙන අපි වැඩ කරන්නේ. එතකොට අපිට මහා විනක් සිද්ධ කරගන්න පුළුවන්. නිකන් මෙතන ඇවිල්ලා ඉඳන් හිටියේ පරියට දිනෙතුනේ එහෙම වෙන්නේ නැහැ. අන්තිමට වෙන්නේ රක්ත පින්නේට ණය වෙන්නේ. අද ඔබ මේ ශික්ෂාපද සමාදන් වෙලා ඉන්නකොට ඔබට දානේ ගෙනත් දෙනවා පිරිසක්. ඒ අය රහිත මහන්සියෙන් හරි හම් කරගත්ත ධනෙ තමයි ඔබට ගෙනත් දෙන්නේ. ඒ ධනෙන් හදාගත් ආහාර පාන. ඒතර ඔබ මෙතන ඇවිල්ලා දිනෙතුනේ නිකන් ඔහේ ඉඳගෙන විතර නම් ඉන්නේ. එහෙම හරියන්නේ නැහැ. ඔබ අද දවසේදී මහ විශාල වැඩ කොටසක් කරන්න ඕනේ. ඒක ඔබටත් හොඳයි අනිත් අයටත් හොඳයි. නැත්තම් ඔබ නිකන් රක්ත පින්නේට ණය වෙනවා. තව කෙනෙක් දීපු දානෙකට නිකන් ණය වෙනවා විතරයි. මේක නිසා ඒක සුදුසු වැඩක් නෙමෙයි යමෙන්. ඒක නිසා අපි ඉදිරියට අපි ප්‍රමාණිකව වැඩසටහන කරගෙන යමු. ඒ ක්‍රමානුකූල වැඩසටහන කරගෙන යද්දී පළවෙනිදම මම ඔබට මේ සිතාපද ටික විවරණය කරලා දෙන්නම්. එහෙනම් දැන් පානාතිපාතා වේරමණී සික්ඛාපද සමාදියාමි කියලා කිව්වට පස්සේ තියෙන්නේ මෙන්න මෙතනදී ඔබ හොඳට මතක තියාගන්න ඕනේ මෙන්න මේ කාරණා. අද ඔබගේ කිසිම ප්‍රාණ භූමියෙකුට හිංසාවක් පීඩාවක් මෙන්න හේතුවක් නැහැ. පදෙක් නරුවට විතරක් නෙමෙයි මේක සිද්ධ වෙන්නේ තියෙන්නේ කිසිම ප්‍රාණ භූතයෙක් කෙරෙහි. කුංජි හරි අවමන් රේණුවක් හරි වරදක් කළොත් එහෙම අනිවාර්යයෙන්ම තියෙන්නේ ශික්ෂාපදේ නිදෙන. ඒක නිසා අද මෙමෙලි ඉඳලා විවි හිමියෙන් අධිෂ්ඨාන කරගන්න තියෙන්නේ අද දවස් ඇතුළත ඔබගේ වචනකින් හරි කිසිම කෙනෙක්ගේ හිත රිදෙන්නේ නැති වෙන මොන කටයුතු කරනවා කියන්නේ. ඔය මන්ත්‍රයෙන් හරි මේක කරගන්න. මම විශාල වශයෙන් මේක විග්‍රහ කරන්න යන්නේ නැහැ කිව්වොත් ඔය පානාතිපාතා වේරමණී කියන ශික්ෂාපදේ මම විස්තර කරලා තියෙනවා පැය දෙකම ආරක දේශනාවකදී. අන්තර්ජාලයේ තියෙනවා පුළුවන් අය ඒවා පරිදීන්නේ කරන්න. පැය දෙකම ආරක් විස්තර කරලා තියෙනවා ඔය ශික්ෂාපදේ. ඔය මහා ගැඹුරු ශික්ෂාපදේ. ඔය නිකන් හියාගත්තම මම හතුන්ව මරණි කියන. එවනම් අද දවසේදී මුතුනි ඔබ සියලු දෙනා අදිස්ථාන කරගන්න ඕනේ ඔබගේ කිසිම ප්‍රාණ භූතයකට හිංසාවක් පීඩාවක් වෙන්නේ නැහැ කියලා අනුසාරයි. මොකද අද ඔබ දැල්ලු කුල් ආයුධ අතට ගන්න නැහැ. පොළු මුහුරු අතට ගන්නේ නැහැ. අද ඔබ මේ මෙහෙම සමාදන් වෙලා ඉන්නේ. හැබැයි මේ මුතුනි දැන් තව ටිකකින් ඔන්න බලන්න තව ටිකකින් මොනවා හරි බෙදෙනවා. අපි ඉමුකෝ. දැන් බෙදපු ගමන් මොකද වෙන්නේ? දැන් අපි දකින්නේ වගේ මුතුනි මේ කියන්නේ. බෙදපු ගමන් මොකක් හරි ධර්ම පුස්තකයක් හරි TV එකක් හරි මොකක් හරි බෙදන්න ගත්ත ගමන් මොකද කරන්නේ? ඊට පස්සේ අර ආර්ය උපෝපතේ රැකරක හිටපුවා එක පාට නිගන්ත වෙලා බවට පත් වෙනවා. මම දැකලා තියෙනවා. ආර්ය උපෝපතේ රකින්නයි නිගන්තිය බවට පත් වෙනවා කටස් ගන්න. නිගන්තිය බවට පත් වෙලා පොර හනවා ඊට පස්සේ එක ගන්න. එතකොට ඉතින් අර රැකපු සීලකින් එන්නේ වැඩක් නැහැ. එනම් නිවේද එතකොට එන්නේ පොරකාර තව කෙනෙක්ව තල්ලු කරලා මටත් එකක් දෙන්න මට ඔය අයින් වෙන්න මට දෙන්න කියලා ආදී වශයෙන් ඔය කියන හැම කර්තවකෙම නිවේදනි පානාති පාතාව කිදෙන්න. එයි සියලු ප්‍රාණ භූතේ කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කරන්නේ. එනම් සියලු ප්‍රාණ භූතේ කෙරෙහි හිතානුකම්පිතය යන දවසේ. එනම් ඒක මනාවට උතුලින් රැකෙන්න ඕන. බොහොම කල්පනාවෙන් ඇවිදගෙන යන්න ඕන යනකොට වදනේ කිසිම කෙනෙක් හිතරින් ගන්න බෑ. කය මානසික කළ කිසිම කෙනෙක් හිංසාවක් පීඩාවක් කරන්න බෑ. පුළුවන් තරම් හිතිනු සීමදෙනි මෙන්න මේ ශික්ෂාපදෙත් නිකන් ඔළුවේ සමාදන් වෙන්න. සම්ප සත්‍යේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි කියන. අහලා තියෙනවද මේ ශික්ෂාපදෙ? සම්ප සත්‍යේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි. ඉතල සියලු සත්‍යෝ කෙරෙහි මෙත්තා සහගත චේතනාවෙන් මම අද වාසය කරනවා කියන ශික්ෂාපදයක් තියෙනවා. යෝග අෂ්ටාංග සීලයට අයිති නෑ. නවාංග උපෝසථයට ඔක අයිති. සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කරනවා කියලා දාගන්නේ. එහෙනම් මිනුතුනි අද ඔබ සියලු දෙනා කෙරෙහි මහා මෙත්තිතකින් කටයුතු කරන්න ඕන. එහෙනම් ඔබට අද කේන්තියන්න හේතුවක් නෑ. ඔබට හේති කියන ඔබ කේන්ති යන්නේ තව කෙනෙක් කෙරෙහි නිසා අන්නේ වෙලාවේදී ඔබේ ඔය ශික්ෂාපදේ තිබෙනවා. ඔන්නේ නම් එක දෙවනි ශික්ෂාපදයේ පිඟුදෙනි අදින්නා දානා වේරමණී ශික්ෂාපදං සමාදියාමි. ඔය අදින්නා දානා වේරමණී ශික්ෂාපදං සමාදියාමි කියන සමාදන් එක ශික්ෂාපදයේ පිඟුදෙනි රකින්න හරි අමාරුයි. ඔගේ ඇත්ත තේරුම රකින්න හරි අමාරුයි. සරල තේරුම රකින්න දෙයි. සරල දේම තමයි මම අන්දතු දෙයක් ගන්නෙ නෑ කියන්නේ. මම හොරකම් කරන්නේ අන්දතු දෙයක් නෙමෙයි. මම හොරකම් කරන්නේ නෑ කියන එක තමයි යෝගේ තේරුම ඔය කුඩින් තියෙන්නේ. තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන තේරුම තමයි ජීවිතාන්තයේදී රහතන් වහන්සේ අන්තතු දෙය ගැනීමෙන් වෙන්ව අන්තතු දෙය ගැනීම අතහැර දෙන දෙයක්ම ගන්නේ දුන් දෙයින්ම බලාපොරොත්තු වෙතිව පිරිසිදු ආත්ම පරිහරණය යුක්තව කටයුතු කරන්නේ. දැන් බලන්න කොච්චර ගැඹුරට ඔය ශික්ෂාපද තියෙනවද කියන්නේ. ජීවිතාන්තයේදී රහතන් වහන්සේ අන්තතු දෙය ගැනීමෙන් වෙන්ව අන්තතු දෙය ගැනීම අතහැර දෙන දෙයක්ම ගන්නේ දුන් දෙයින්ම බලාපොරොත්තු ඇතිව පිරිසිදු ආත්ම පරිහරණයේ යුක්තව කටයුතු කරන්නේ. දැන් බලන්න එහෙනම් දැන් දෙන දෙයක්ම ගන්නේ දුන් දෙයින්ම බලාපොරොත්තු වෙනවා තමයි අපි ඉන්නේ. එහෙනම් අද දවසේ ඇත්තටම මේ වික්ෂාපදයේ ගැඹුරට සමාදන් වෙනොත් ඉන්නුනේ ඉල්ලලා ගන්න නැහැ කිසි දෙයක්. මෙතන වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා සියල්ලම ওই වික්ෂාපද අතුරට රකිනවා. තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පරම දුක බලවේ. දෙන දෙයක්ම ගන්නේ දුන් දෙයින්ම බලාපොරොත්තු වෙන්නේ. පාන්දරේ අරගෙන ඉන්න පාදේ වැඩිදි පිටුතුනි බත් හැන්දි එකයි නම් දැම්මේ. තව එකක් දාන්න කියලා ඉන්නද නැහැ. දැම්මේ ඉතරයි නම් ඒකෙන් දවසකට කරගන්න. ඒක තමයි තමයි. වීර්ය ඉන්ද්‍රිය මහා දියුණු පුද්ගලයෙක් තමයි පිටුතුනි මේ ශික්ෂාපදයේ අකුරටම රහින්න පුළුවන්. ඉතින් අද දවසේ විතරක් කොහොමද? අද මෙහෙමත් සමාදන් වෙන දවසද? අද දවසේ පිටුතුනි ඔබ දුන් දෙයක්ම ගන්නේ දුන් දෙයින්ම බලාපොරොත්තු වෙන පිරිසිදු ආත්ම පරිහරණයෙන් ඉන්න. එනවා ඔබ ඔබ ඔබ මෙතන ඉඳද්දි දානේ ගලීති හෝ හිලම්පස දෙති හෝ ඒ හැම මොහොතකදී දුන් දෙයින්ම බලාපොරොත්තු වෙන්නේ ඉන්න. හම්බුනේ පුංචි හතුරු කෑල්ලක් ළවේ ඔය ලොකු හතුරු කෑල්ලක් දෙනවා ගැළපෙන්නේ නැහැ නේ. ළමයි වාගේ ඉඳන් මේක පුරවනවා. ළමයි අර තා පොඩ්ඩක් අන්නාරගේ පොඩ්ඩක් මේකට දානවා. ඔය එකක්වත් තියෙන්නේ සුදුසු වෙන්න නෙමෙයි. එහෙනම් අද දවසේ අදිස්ථාන කරන්න පුළුවන් අය. මම හිතන්නේ හැමෝම මේවා කරන්න පුළුවන් දැන්ද කියලා මම දන්නේ නැහැ. නමුත් එහෙමනම් ශික්ෂා පදයේ හරියට අකුරට රකි. අකුරට රකින්න නම් දුන්නේ හිම බලාපොරොත්තු ඇතුළේ ඉන්න තියෙන්නේ කිසිවක් ඉල්ලලා ගන්නෙ නැතුව. එනම් පිරිසිදු ආත්ම පරිහරණය කටයුතු කරන්න ඕනේ අද දවසේ. එන ඔබ නිසා කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් වෙන්නේ නැද්ද? ඉල්ලලා ගන්නෙත් නැහැ කිසි දෙයක් දුන්නොත් මොනවා හරි ඒ දෙයින් යටෙන. මේවා මේකත් තමයි දෙකම මාර්ග දේශනාමක විග්‍රහ කරලා තියෙනවා කියන්නේ නිවන් දකින්න යන මඟට. ඉදි කාලෙදී ඔබට අන්තර්ජාලයේ ඔස්සේ ඉතින් ඔබ අහන්නම් මේ දීපත් මගින් හරි අහන්නම් දෙයි. මේවා මහා කථාගතයන් වහන්සේගේ දහම හරි ගැඹුරේ තියෙනනේ. ඒවා මහා ගැඹුරට තියෙනවා. ඉතින් ඒ දේවල් තමයි අපි දේශනා කරන්නේ. ඉතින් ඒවා අවබෝධ කර ගන්න බැරි බාල භූමියේ කවුරු හරි ඉන්නවා නම් මට කරන්න දෙයක් නැහැ ඒක. නිවන් දකින්න යන පිරිසට දෙතල දහම ඌර මරණයට තේරෙන්නේ නැහැ. ඒක නිසා නේද කිව්වේ සුන්ද සූ කරලා ඌර මරමර ඉන්නේ කියලා මතකයි. තරන්තුර ජීවනාරාමයේ යහ පැත්තේ නේද සුන්ද සූ කර හිටියේ. සුන්දර සූගල එකම බණක්වත් කියන්නේ කියද උදාහරණ නෑ කරන් මොකද ඒකට හේතුව? සුන්දර සූගලගේ කියන බාල අදහස් වලට තථාගතයන් වහන්සේගේ මේ දේශනාව වැටහෙන්නේ. අන්න එතකොට මොකද කරන්නේ? සුන්දර සූගල ඔසුසත් නරකින් යන්න හිටපු සුන්දර සූගල බුදුහාමුදුරුවෝ බණ කියන්නේ කියන කෙලින් යන්නේ කොහෙද? අවීවි මහ නරකාදී. ඒක නිසා තමයි උන්වහන්සේ බණ කියන්නේ කියන්නේ නැත්තේ. එනම් බාල භූමියේ ඉන්න අයට පිළිතුරේ තථාගත දහම හරියට වැටහෙන්නේ නැහැ. ඔබ මුලවන් තරම් අදිස්ථාන කරගන්න මේ හරි දහම තථාගතයන් වහන්සේ දේශනා කරපු හරි දහම තියෙනවනේ. යමුදු දහම අන්න ඒ දුර හික්මේ. ඒ දුර හික්මුනොත් ඔබට නිවන් දකින්න පුළුවන්. මං ඇහුවොත් මේ දැන් නිවන් දකින්න කැමතියි අදුරුස්සන්න කියන්නේ. නිවන් දකින්න කැමතියි අදුරුස්සන්න කියොත් එහෙම මෙතනින් ඔක්කොම අදුස්සයි ඉන්නේ. නම් ඒ නිසා කරුණ කටයුතු කරන්න කැමති අය අතුරු සම්ම කිව්වොත් ඔක්කොට මත පල්ලෙහා දාන්න තමයි ඒකනේ. ඒකෙන් ඉන්නේ අපි මේ භූමිකාවට දේවල් කරන්න ගිහින් තමයි අපිට සසාගත සාසනකින් ප්‍රයෝජනයක් ගන්න බැරි. අපි හරියට කරමු. වික්ෂාපද සමාදන් වෙන දවසේවත් අඩුම තරමේ අපි ඒක හරියට කරමු. ඔන්න එහෙනම් දුන්දයක් නොගන්නේ දුන්දේම බලාපොරොත්තු ඇතිව පිරිසිදු ආත්ම පරිහරණයෙන් කටයුතු කරන්න. එනම් දැන් තව එක මේ මට ඔයාලගේ බබරතෝලේ කොට දෙනවා. මේ මට ඔයාලගේ පෑන දෙනවා. මේ මට ඔයාලගේ කොළේ දෙනවා. මට ඔයාලගේ ඉටි කොළේ දෙනවා. ඔය මොකුත් නැහැ. ආවා ඉඳගත්ත ගල් පිළිම ගැහුවාගේ ඉඳගෙන හිටියා හවසට. මේ නීලයේ පහ පාරිසුද්දෙන් මම ආරක්ෂා කරගන්නවා කියලා මේ ශික්ෂා පදෙ පාරිශුද්ධත්වය ආරක්ෂා කර ගන්නවා කියලා මම තව කෙනෙක්ට කතා කළොත් එහෙම ඒ තුලත් ඒක විඳින්න පුළුවන් නිසා අද ඔබ දාන දෙන වෙලාවෙදී ඔබට කිසිම හඬක් එන්න විදියක් නැහැ. ඒක විශේෂයෙන්ම දානේ පිළිගන්න නැහැ මේක ඇහෙනවා නම් අහගන්න ඕනේ. දානේ පිළිගන්න නැහැ පවා පිළිතුරු නිගන්තාවා මොන දානේ පිළිගන්නවා වගේ දානේ පිළිගන්න හොඳ නැහැ. මම ඒකට විශේෂයෙන්ම කතා කරන්නේ. තාම හොගියේ ආයෙත් හඳුගන්නේ තාම යාත බෙදන්නේ මෙයාට බෙදන්නේ නිගන්තාවා මොනේ. ඒක සුදුසුද? සුදුසුද කියලාද? නැහැ. මේ පාස්තුල්වහන්සේගේ ධර්ම මේ පාස්තුල්වහන්සේගේ සාසනේ ආර්ය නිෂ්පදතාවයේ සමය පිළිබඳ අංක එකද උන්වහන්සේ ප්‍රියතලේ. එන උන්වහන්සේ ඒ ගුණයෙන් පුදන්නක ඔබට විඳින්න ආර්ය නිෂ්පදතාවයේ පත්තල එකින් දෙදෙනියක් අරගෙන අපි ඊළඟ තීවුනේ ආග්‍රහචර්යාව පතිවිගතෝ හොදී. ආග්‍රහචර්යාව වීරමණී සික්ඛාපදන් සමාදියාමි කියලා සික්ඛාපදයක් සමාදන් වෙනවා. දීර්ඝාන්තයේ අබ්‍රහ්මචර්යාව අතහැර බ්‍රහ්මචාරී වූයේ නීච වූ ගාම්‍ය වූ කාමධර්මයන්ගේ මෙන්ව අබ්‍රහ්මචාරීව වාසය කරන්නේ. එහෙනම් දැන් අද ඔබ ජීවිතේ නීච වූ ගාම්‍ය වූ කාමධර්මයන්ගේ මෙන්ව වාසය කරන්නේ. එහෙනම් නීච වූ ගාම්‍ය වූ කාමධර්මයන්ගේ මෙන්ව වාසය කරන්න ලැබීම ක්‍රමයේ තමයි ජීවිතේ පුළුවන් තරම් තමන් තනියෙන්නේ. පුළුවන් තරම් ඇස් දෙක බිමට හරවගෙන දේශනාවක් කරන වෙලාවට බැලුවට කමක් නැහැ. තමන් ඇවිදින කරන හැම මොහොතකම මැස් එක බිමට හරවගෙන. එහා පැත්තේ කවුද ඉන්නේ දන්නේ නැහැ. මෙහා පැත්තේ කවුද ඉන්නේ දන්නේ නැහැ. ඒකයි දෙන්නු. අපි ඉදිරියේදී හිතමු අපි සති භාවනාවක් කරලා කියන. සතියක් ධර්ම දේශනා කරලා කියන. මොනවා හරි එහෙම වැඩසටහනක් කරලා ඉදිරියුනේ ඔබ පළවෙනි දවසේ එතනට එන්නේ. එන්නකොට කවුරු හරි දැක්කම ආයි යන කම් ඔබට කවුද ඉන්නේ එහා පැත්තේ කවුද මෙහා පැත්තේ ඉන්නේ කවුද කියලා ඔබ දැක්කම ඔබ බැලුවනම් ඔබ පරාදයි. එන ඔබ තුළ මේ මහ හික්මීම තියෙනවා. ඒක නිසා එහා පැත්තේ මෙහා පැත්තේ මෙහා පැත්තේ කවුද ඉන්නේ කියන එක අපිට වැදගත් නෑ. කාම ධර්මයෝ කියලා කිව්වට පස්සේ නිමුදේ සප්ත මෛතුන්‍යෙම ඔබට අයිති. ඒක සප්ත මෛතුන්‍යෙම මෙන්න ලාගෙන වාසය කරන්නේ. එතන සප්ත මෛතුන්‍යෙම මෙන්නෙදි මේ වෙලාවේදී නිමුදේ ඔය කිසිවෙකි මූණක් බලන කිසිවෙකි ඇඟක් බලන ඒ අවස්ථාවේ තමන්ගේ හිතට මොන හරි දෙයක් ආවොත් එහෙම අන්නේ වෙලාවට සිංහදුනි වෙන්නේ මොකද්ද? තමන්ගේ සිිත පදේ දීදේ. ඒක නිසායි මම ඔබට කියන්නේ කිසිවෙක් කිසිවෙක දිහා බලන්න එපා. ඔබට මේ උදව්වක් කරනවා මේ ශික්ෂා බල රැකගන්න. කිසිවෙක් කිසිවෙක දිහා බලන්න එපා. බිම් බලාගෙනම කටයුතු කරන්න. මහා සංඝරත්නයේ කටයුතු කරන උත්තරීතර මහරහතන් වහන්සේ නමක් වැඩසිටි කොහොමද ඒ විදිහටම කටයුතු කරන්නේ? කාගේවත් ඇඟේ හැපෙන්නේ නැහැ. කාගේ හරි ඇඟේ හැපෙනකොට බිමුදුනේ එතන සියුම් ස්පර්ශයක් දැනෙන්නේ ඒ ස්පර්ශයට ඔබ ඇදෙන්න පුළුවන්. ඒක පවා බිමුදුනේ කාම ධර්මයකට යැදෙලා ඒ ශික්ෂා පදේ විඳින්න පුළුවන්. ඒක නිසා පරිසරයෙන් මේ සිත පරිසරය ආරක්ෂා කරගන්න. එහෙනම් ඇස් දෙක කරුවන්නේ නැහැ. ඇඟේ හැදෙන්නේ නැහැ. සමන්ගේ පාළුවේ කටයුතු කරනවා. ඒ වගේම හිමුදුනේ එළියට පහළට යද්දි පොළිනේ යන ලක්ෂණයට වන්නේ පොළිනේ වේයන වැඩිතික ඔබ ලක්ෂණදී පිටුන් වාන්දන වලින් පොළිනේ වලින් ඒ වැඩල උන්වහන්සේලා කොහේ මේ දීවල් තැන්වල සම්පත් වෙනවා. ඔය ක්‍රමයෙන් තමයි මේ තාසනේ තියෙන්නේ. දිව බලාගෙන වැඩි පිටුන් වහන්සේලා ඔය ගමේ උපාසක උපාසිකා ඇත්ත තුලක් පිළිගන්නවා. ඊළඟ දිනුතුනි උපාවාදා වේරමණී සික්ඛාපද සමාදියාමි. ජීවිතාන්තයේ රහතන් වහන්සේ මුසාවාදී මෙව මුසාවාදී අතහැර සත්‍යවාදී වූයේ සත්‍යෙන් සත්‍ය ගල්පා කතා කරන්නේ සත්‍යවාදීව කටයුතු කරන්නේ. එනම් සත්‍යයෙන් සත්‍ය ගලපලා කතා කරන්නේ අද දවසේ. දැන් සත්‍යයෙන් සත්‍ය ගලපලා කතා කරනකොට දිනුතුනි සතාගමයන් මහත්සේ ඉදිරියේ ඔබ ප්‍රතිඥාව දුන්න මේ ශික්ෂා පදමම දිවිහිමියෙන් රකින්නවා කියන. එහෙම ප්‍රතිඥාවක් දීලා ඔබගේ අතේ ශික්ෂා පදයක් විදුනොත් එහෙම මුලින්ම විදෙන්නේ මොන ශික්ෂා පදෙද? මුලින්ම විදෙන්නේ මොන ශික්ෂා පදෙද? මුසාවාදාවේ ඇයි තථාගතයන් වහන්සේ ඉදිරියේ බොරුදුවක් වුණා? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම අද දිනේ මේ ශික්ෂා පදයේ දිවිහිමියෙන් ආරක්ෂා කරගන්න කියලා ඔබ කැඳුවා. කවුරු හරි ඇගේ හැරුණා මොකක්ද කියන්නේ? ඇහුවා. දැන් මොකද වෙන්නේ? මුලින්ම කිව්වේ මොකක්ද? මුසාවාද. ඊළඟට කිව්වේ මොකද්ද? පානාති පාති. එහෙම ගැළපෙන්නේ නැහැ. ගැළපෙන්නේ නැතිව කරන්න හොඳ නැහැ. ඔන්නේ නම් පිළිතුරු සත්‍යයෙන් සත්‍ය ගලපලා කතා කරනවා. එහෙනම් අද දවසේ ඔබගේ මූලික පිට වෙන්න ඕනේ මොනව විතරද? සත්‍යවාදී වචන විතරයි. එහෙනම් සත්‍යවාදී වචන කියන්නේ පිළිතුරු ඔබගේ මූලික පිට වෙන්න ඕනේ ධර්මයේ විතරයි. ධර්මයේම කතා කරන්න, විනයේම කතා කරන්න, සූත්‍රයේම කතා කරන්න. ඒ හැරෙන්න වෙන කිසි දෙයක් කතා කරන්න එපා. දැන් ඔය මුසාවාදාව සමාදන් වෙනකොටම පිළිතුරු අනිත් පැත්තේ සමගිය ඔළුවට ගන්න අනිත් කර්ම තියෙනවා. මම කේලම් කියන්නේ නැහැ. මං හේතු වචන කියන්නේ නැහැ. මම පෞරුෂ වචන කියන්නේ නැහැ. ඒව සමාදන් නොවුනට කමන්නේ නැහැ කියන්නේ ඒව කොහොමද තියාගන්නේ? මම පෞරුෂ වචන කියන්නේ නැහැ. පෞරුෂ වචනයක් කියලා කියන්නේ තියෙන්නේ සමගියේ හිත සැඩ බවට පත් කරන වචන. සමගියේ හිත සැඩ බවට පත් කරන වචන. එහෙනම් ඔබ කතා කරනකොට අනිත් කෙනාට කේන්තියක් යනවා. අනිත් කෙනාගේ හිත දැඩි වෙනවා. ඔබ කරන්නේ මම පාපයයි. ඔය රැලි වල මිනිස්සු ගෙනල්ලා ඒ ඉන්න මිනිස්සුන්ට මහා ද්වේෂයක් වපුරනයි මිනිස්සුනි ඔය සිතාපදේ දිවිනව හොඳ ආකාරය. අවීවි මහා නරකාදී තමයි නතර වෙන්නේ කියන්නේ. කරන්නේ නැත්තේ මොනව කරන්නේ? නොදන්න කමට බාල භූමියේ ඉඳලා කරන්නේ වැඩ. ද්වේෂය වපුරනවා කියලා කියන්නේ මිනිස්සුනි අනිත් අයගේ හිත කැඩවවට පත් කරනවා. එහෙනම් අද ඔබ හොඳට අදින්නාම කරගන්න කටාරින්නේ නැහැ කියලා ඉවරද කියලා. අද බක්කන්න විතරයි මම බක් කරන්නේ. කටාරින්නේ. අද විතරක් මෙලේ කියන මුළු ජීවිත කාලෙම අදින්නාම කරගන්න බක්කන්න විතරයි කටාරින්නේ කියලා. ඔය කට නිසා තමයි කියන්නේ මහ විනාශයක් සිද්ධ වෙන්නේ. බක්කන්න කටහරගත්තාම ඇති. ඌමනාම දෙයක් කියලා තියෙනවනම් ඒ දේ කියන්නේ. නැත්තම් දිනුවනි බක්කන්න විතරක් මෙලේ නම් කටාරින්නේ. ඔබ කටාරින වෙලාවට එක්ක බොරුවක් කියනවා. එක්ක කේලමක් කියනවා. එක්ක පරුදවදනයක් කියනවා. එක්ක පිස්පදනයක් කියනවා. දහහක් වලේ නෙමෙයි. මේ දහහක් වලේ ඉතිරිලා. ඒකෙන් මම කියන්නේ බක්කන්න විතරක් කටහරිනාම ඇති කියලා. අනිත් දේවල් වලට වැඩි කටාරින්නේ නැහැ එපා කියනවා. කට පියාගෙන කට වහගෙන ඉන්න කියනවා. එන අද දවසේ බිමුත නේව කිසිමකම කතා කරන්නේ නැති නිසා ඔබට සිතාපදේ විදිහට නැහැ. හැම විටම ධර්මයේම කතා කරන තව කෙනෙක් ඉන්නවා කතා කරන්න ඕන. ඒක එහාගේ කිසිවක් කතා කරන්නේ නැහැ. ඊළඟ පිටුවේ සුරාමේදී මධ්‍යම මාදක්ඛානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සික්ඛාපදයක් සමාදන් වුණානේ. දැන් ওই සික්ඛාපදේ සමාදන් වෙනකොට බිමුතනේ ওই සික්ඛාපදේ කියන අර්ථ දෙකක් එක අර්ථයක් තියෙනවා පින්වතුනි ලෞකික අර්ථයක්. තව අර්ථයක් තියෙනවා ලෝකෝත්තර අර්ථයක්. ලෞකික අර්ථයෙන් නම් පින්වතුනි ඔබ කිසිමක ඔය සික්ඛාපදේ නිදින්නේ නැහැ. කවුරු අරක් එහෙම ගෙනල්ලා තියෙනවද? නෑ. පන්දර දෙනවට කවුරු අරක් ගේන්නේ නැහැ. එහෙනම් පින්වතුනි ඔය සික්ඛාපදේ ලෞකික අර්ථය ඔබට එච්චර අදාළ වෙන්නේ නැහැ. ඔය සික්ඛාපදේ ලෞකික අර්ථය අදාළ වෙන්නේ කාටද? මේ සමාජයේ ඉන්න දැන් ඔය පාරේ ඇවිදින මිනිස්සුන්ට. දැන් ඔබ දරා ගන්න ඕනේ තියෙන ලෝකෝත්තර අර්ථය ඔකදී සංනිවි කාරක පරිභෝජන වලඳන්නේ කියන්නේ ලෝකෝත්තර අර්ථය සංනිවි කාරක පරිභෝග වලඳන්නේ නේ. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ අහලවත් නැති සමාජයක සුරාමේවේ කියලා කිව්වහම අපි හිතන්නේ මොකද? පංච සුරාව කිව්වහම උන්නේ පංච සුරාවට හදාගත්ත එක මොකද? ඔය දීප්තන සුරාජාති උන්තර පහක් නිමෙදැයි දාස් ගන්න කියන සුරාජාති ඒක මිනිස්සු ලෞකික අර්ථයෙන් ගන්නෙ. ලෝකෝත්තර අර්ථයේ කියන එක තමයි සුරා මේරේ මධ්‍ය සමාද කාන. ඔන්නෝ පොඩ්ඩක් තේරුම් ගන්න ඕන. සුරා මේරේ පංච සුරාවෙන් මත් වෙලා මිහිරියාවට ගියා. මේරේ මිහිරියාවට යනවා. පංච සුරාව වුණා. රූප කියන්නේ මොනවද? සුරා රූප කන්නේ කොහෙද? ඇහි. ඇහි රූප කාලා රූපවල මිහිරියාවට ගිහිල්ලා එතන මත් වෙලා ඉන්නවා. අන්න සංවිධිකාරක පරිභෝගය. සංකීල කිවි අවිද්‍යා තෘෂ්ණා දෙකද. එනම් සංනිධි කාරක නිදි කියලා කියන්නේ නිදි නිදියක් කියලා කියන්නේ මොකක්ද? තැම්පත් වෙලා තියෙන තැන. ගොඩ ගහලා තියෙන තැන. අපි කියන්නේ මිහිරන් නිදි. ඔය එක එක නිදි කියලා කියන්නේ අපි. එතකොට පිළිගන්නේ සංනිධි කියලා කියන්නේ අවිද්‍යා තෘෂ්ණා නිදිගත කරලා. අවිද්‍යා තෘෂ්ණා තැම්පත් වෙන පරිදි. එහෙම නිදිගත වෙලා යම් පරිභෝගයක් වළඳනවා යම් පරිභෝගයක් ඉවේ අතුරු කරන එක පරිභෝග කියන්නේ අතුරු කර ගැනීම එහෙනම් අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් යම් කිසි දෙයක් අතුරු කරනවා නම් පිටුතුනි අන්න ඒක ඔය ශික්ෂාපදයට පිටින්දෙනවා දැන් ලේසි ඔය ශික්ෂාපදේ රකින්න ඕක තමයි පිටුතුනි ලෝකේ රකින්න අමාරුම ශික්ෂා ඕක හරියට රකින්න අය පිටුතුනි ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු මහ උත්තරයන්ට තමයි ඔය ශික්ෂාපදේ රකින්න උදාහරණ දේශනා කරන්නේ මම මේ කියන්නේ බුදුන්ගේ බණ. සමාජය සමාජයේ නැති වෙන්නේ. මම මොකද කරන්නේ කියන්නේ? මම කියන්නේ ත්‍රිවිධකයේ කියන බණ. බාල භූමියල තේරෙන එකක් නෑ සමාජෙ. ඒකට ඉතින් මම බාලය කියලා හරියන්නේ නෑ. බාලයමක් වෙන්න ඕනේ. උඩ තේරෙනවා. ඇයිද මේව හරියට තේරුම් ගන්න ඕනේ? ශික්ෂාපද හරියට තේරුම් ගන්න ඕනේ. එහෙනම් දැන් ඇහි රූප කරන ඇහෙන් රූප කාලා රූපවල මිහිරියාවට ගිහිල්ලා ධාන වෙනවා ධාන කියලා කියන්නේ සිතුවිලි යම මත පිහිටනවා ධාන වෙනවා කියලා කියන්නේ පාළි එහෙනම් දැන් මොකද වෙන්නේ දුරා මේනේ මජ්ජ පමාද ධාන එහෙනම් මොකද මේ ඇහෙන් රූප කාලා ඒ රූපයන්ගේ මිහිරියාවට ගිහිල්ලා ඒ මිහිරියාවේ මත් වෙලා ඒ මත පිහිටලා ඉන්නවා අන්තිමට දැන් හිතන්නකෝ පාරේ යනවා පෙරහැර. දැන් මොකද කරන්නේ? පාරේ දැන් පෙරහැරක් යනවා. දැන් මොකද කරන්නේ? බණ කියන වෙලාවක් නෙමෙයි නම් එහෙම. එක හැල්මේ දුවනවා අර තාත් එක ගන්න. ගිහින් මොකද කරන්නේ? අර පෙරහැර දිහා හොඳට බලන් ඉන්නවා. දැන් ඇහැ ගන්න හිතෙනවද? පෙරහැරේ ඇහැ ගන්න හිතෙනවද? නෑ. ඇහැට ඔබ දැක්කා අන්න තෙල්ේ කණ්ඩායම තෙල්ේ නේද? දැන් මොකද කරන්නේ? ඇස් දෙක දල්වාගෙන බලන් ඉන්නවා. දැන් මොකද වෙන්නේ? ඇහි රූප කාල ඒකේ මත් වෙලා මිහිරියාවට ගිහිල්ලා ඒ මත පිහිටලා ඉන්නවානේ. කොන්න ශික්ෂාපදේ තියෙනවා. තියෙන්නේ අරක්කු බොන්නේ නැහැ කියන ශික්ෂාපදේ තියෙන ඔබ සමාදාන වෙන්න ඕන එකක් ඇද දෙන්න ඇයි? නේද? ඒක නිසා ගැඹුරු අර්ථයෙන් ගන්න ඒවා. සංවිධිකාරක පරිභෝග වළඳන්නේ කියලා. ඒකේ නම් ගෙදර ගියාම පස්සේ ඔබ ගිහි ආයේ ගෙදර ගියාම පස්සේ ආයතන ලෞකික අර්ථයේ නේද? මොකද දෙවිදේ ලෞකික ඔය පංච සීලය කියන එක ලෝකෙට දුන්නේ. පංච වත කියන එක ලෝකෙට දුන්නේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ නෙමෙයි. පංච වත කියන එක ලෝකෙට දුන්නේ සක්විති සක්විති රජුගේ පහළ වෙනවා. ඒ සක්විති රජුගේ තමන්ගේ චක්‍රවර්ති රාජධානිය පවත්වාගෙන යන මිනිසුන්ට සෙත සමසන්න ඕන නිසා ඔය පංච දුස්තරිතෙන් වෙන්වීමේ වත දේශනා කරන මිනිසුන්ට. ඒක හොඳ දෙයක් බුදුහාමුදුරුවෝ අහදනවා. ඒක හොඳ දෙයක්. ඒක නිසා අහදනවා දාන බුදුහාමුදුරුවෝ. හැබැයි බුදුහාමුදුරුවෝ තමන්ගේ ශ්‍රාවකයන්ට කියද්දී ඔකේ ගැඹුරු අර්ථවලින් දේශනා කරනවා. ඔබ ඔය විදිහට මෙලි මෙන්න මේ විදිහට කලින් මේක හදේ කරන්නේ. එයා දැන් දුරන් දේවය කියන එකේ අමාරුම ශික්ෂාපදේ. ඔබට ඒක අද රහි ගන්න පුළුවන් නම් තින්නතනි ඔබ මහා ශ්‍රේෂ්ඨයෙක්. අනිත් ඔක්කොම රකින්නවා කියන රකින්න පුළුවන්. මහා ශ්‍රේෂ්ඨයෙක්. දැන් කණේ මොනවද කන්නේ? ශබ්ද කනවා. කණේ ශබ්ද කාලා මත් වෙනවා. මිහිරියාවට යනවා. ඒ මත රැඳිලා ඉන්නවා. එතකොට සිංහතුනි පමා වෙනවා. පමා වෙනවා කියලා කියන්නේ සිංහතුනි පහ අමා වෙනවා. පහ අමා පමා වෙනවා. පහ කියලා කියන්නේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන ඔය පහ අමා කියලා හරි වටිනවා කියලා හරි හොඳයි කියලා ගත්තනම් අන්න ඒක තමයි පමා වෙන එකාවේ. ඒක තමයි තියෙන්නේ පමා වූ මල වූ කැණිය කියලා දේශනා කළේ. අන්න ඒක තමයි තියෙන්නේ මියදී. මියදීලා ආයි උපදී. ආයි මියදී. ඒකයි පමා වූ මල වූ කැණිය කියලා කියන්නේ වැඩි හරියක් මෙතෙන් මැරෙන්නේ. පමා වෙන එක්කෙනා. පමා වුණා කියේ පරක් වුණාට නෙමෙයි. දැන් රහතන් වහන්සේ නමකට අද අවේලම දවල් එකට ධර්ම දේශනාවක් තියෙනවා. රහතන් වහන්සේ නමකට අපි හිතමු කියමු. දැන්මගෙන කරන්නේ උන්වහන්සේ එනකොට පොඩ්ඩක් පරක් වෙනවා. ඒ මොයල් පිටහිටි එකක් තියෙනවා. උන්වහන්සේ මේ වදීනේ එකයි කාලෙට. දැන් උන්වහන්සේ පමා වෙලා තියෙනවා. එතන උන්වහන්සේ මලුන්නේ නේද? කොහොමද තේරුම් ගන්න තියෙන්නේ? වෙන පමා කියලා කියන්නේ පහමා කරගන්නවා. රූප වේදනා සංඥා සංකාර විඥාන හොඳයි සුඛයි කියලා අල්ලගත්තනම් නිත්‍යයි සුඛයි අත්තයි සුභයි කියලා අල්ලගත්තනම් අන්නේ කෙනා පමා වුවේ වෙනවා. ඒ කෙනා මැරෙන කෙනාවක් වන්න බැහැ. ඒ කෙනා හැමතිස්සෙම මලවුන් වෙන තමයි. ඔන්න තේරුම් ගන්න. එහෙනම් නිමුදේ දැන් කණින් ශබ්ද නැවට පස්සේ මොකද වෙන්නේ? පමා වෙලා මලවුන් වගේ තමයි. එහෙනම් ඒකත් හරියන්නේ. ත්‍රික්ෂා පදයෙන් නිදෙන්න. ඊළඟට නාසයෙන් ආග්‍රහණය කළොත් මොකද වෙන්නේ? ඔන්න දැන් එක පාට කවුරු හරි හඳුන්පුරක් පත්තු කරනවා. බුද්ධ පූජාවට කියනවා හරි සුවඳ හඳුන්පුර. ඒ සුවඳ හඳුන්පුර ගෙනල්ලා එක්කෙනෙක් ඔන්න හඳුන්පුර පත්තු කරනවා. පත්තු කළාට පස්සේ ඔබට ඔය සුවඳ දැනෙල යනවා. සුවඳ දැනෙන්න ගමන් ඔබ මොකද කරන්නේ? වතුමිට බලනවා කොහෙන් දාන්නේ. කීකී අර සුවඳ ඔස්සේ යනවා. දැන් මොකද වෙන්නේ කියන්නේ? නහයෙන් සුවඳ ගන්නවා. නායේ සුවඳ කාල මැදලා මිහිරියාවට ගිහිල්ලා ඒ මත රැඳිලා ඉන්නවා. අන්න දෙක පදේ දිදෙනවා. දිව ආහාරය බලන වෙලාවට දිවේ ආහාරය පිට ගමන. ෂා හරිෂෝ. මිහිරියාවට ගිහිල්ලා ඒ මත රැඳිලා ඉන්නවා. ශරීරය මොකක් හරි ස්පර්ශයක් ආවම හරි ශෝකයේ ස්පර්ශේ රැඳිලා ඉන්නවා. ඔය අපි පුටුව ගෙහින් ඉඳගත්තා. ෂා මේ පුටුව හරි හොඳයි මේක ඉන්නවා. දැන් මොකද වෙන්නේ? අර ඒ ස්පර්ශේ ලැබෙමි. ඒක මත තැම්පත් වෙලා ඒක මත මත් වෙලා ඉන්න ක්‍රියාකාරීත්වයේ ඉන්නවා. ඔන්න ඔය කියන පංච සුරාව තුලින් පංච මිහිරියාවටපත් වෙලා පමාවීම තුල ඒ මත පිහිටා සිටීමෙන් වළකිනවා කියලා පිටාපදේ සමාදන් වුණා නම් අනිත් පැත්තෙන් කිව්වොත් සම්නිධිකාරක පරිභෝග වල දන්නේ නැහැ කියලා පිටාපදේ සමාදන් වුණා නම් ඉතින් ඔබට මහා සෙතක් ඉන්නවා. නිවන් දකින්න ආපු අයදයි මේ කියන්නේ. දැන් හැමෝම කිව්වද නිවන් දකින්න යන්නේ කියලා? තියෙනුනේ පරකාමී කියන සාක්ෂිය. සෝතාපන්න වෙලා මැටෙන ගම් දීල තියෙනවා පුරුද්ද අතර ගන්න දෙන්න. පුරුද්ද අතර ගන්න බැරුව වැටෙන ගම් කරොත් යම් කාලයක් යනවා. සෝතාපන්න වෙලා. හැබැයි තරණාලි කියන සාක්ෂියට පස්සේ දික්තා පදයේ තියෙන පරම ගම්භීර අර්ථයෙන් සමාදන් වුණා නම් එහෙම මොකද? ඔය එකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒකයි කියන්නේ සපාරේ. ඒක නිසා වෙනම අද ඔය පංච ශික්ෂා ඔන්නෙන් පැහැදිලි කරනවා. ඊළඟට මොකද තව එකක් සමාදන් වෙනවා. දැන් ඔය ශික්ෂා පද ඔක්කොම එක ශික්ෂා පදේ පැය දෙකම ආරක් තුනක් විග්‍රහ කරලා තියෙනවා. ඉතින් මට අද ඒක කරන්න බැහැ. ඒ වුණොත් ඒක ඔබට තව දවස් 10ක් වෙන සමාදන් වෙන්න ඕනේ නේද? ගැඹුරුද? තව එකක් සමාදන් වෙනවා පිටු නියෝග විකාල භෝජනා මෙරමණී ශික්ෂාපද සමාදියාමි. විකාල භෝජනා. එහෙනම් අද විකාලේ ධම්මවල දන්නේ. ඕකෙන් අර්ථ දෙකක් මම කියලා දෙන්නම්. පළවෙනි අර්ථය තමයි පිටුනේ අදෝක 12න් පස්සේ ධම්මවල දන්නේ නැහැ. ඒක ඉතින් හිර කාලේ උත්තර කරන්න පුළුවන්. 12න් පස්සේ ධම්මවල දන්නේ. හැබැයි ඔකට ගැඹුරු අර්ථයක් අරන් බලන්න. ගැඹුරු අර්ථයේ තමයි පිළිගන්නේ විකලෙන් ධම්මවල දන්නේ. කල තියෙනවා විකල තියෙනවා. හොඳ කල ක්‍රියාවෙන් ඉන්න මොකද පිළිගන්නේ කියන්නේ? හොඳ කල ක්‍රියාවෙන් ඉන්නකො හොඳ කලකිරියාවෙන් ඉන්නවා කියන්නේ පිටුපිට කරන්න ඕනේ මොකද්ද කියලා හරියට ඇයි මම මේක කරන්නේ කියලා දැනගෙන කටයුතු කරනවට කියනවා හොඳ කලකිරියාවෙන් ඉන්නවා කියලා. හොඳ නැද්ද? හොඳ කලකිරියාවෙන් ඉන්නවා. එහෙනම් ඔය කල කියලා කියන්නේ ඕකද? එහෙනම් විකල කියන්නේ මොකක්ද? කරන්නේ මොකද්ද, හේතුව මොකද්ද කියලා දන්නේ නැතුව කටයුතු කරනවට කියනවා විකලින් ඉන්නවා කියලා. ඔය ඔබගේ හිදී විකල වෙනවා. ඒ මොකද කියන්නේ? ඌ කරන්නේ මොකද්ද කියලා ඌ දන්නේ නැහැ. ඇයි මම මේක කරන්නේ කියලා ඒක දන්නේ නැහැ. අන්න ඒකට කියනවා පිළිතුරු විකල කියලා. ඔය අන්තයේ ඔය ශික්ෂාපදෙ ඉගෙන. එහෙනම් අද ඔබ 12න් පස්සේ දන්වල දන්නේ වගේ 12ට කලින් දන්වල දැල්දී දන් වලන්නේ ඇයි කියලා හිතාගෙන දන් වලන්න. ඇයි දන් වලන්න? නේම දවාය නමදාය නමන්ද නාය නමුත නාය යාවදේව ඉමස්ස කායස්ස තිතියා යාපනාය මිහින්සු පරිතියා බ්‍රහ්මචර්යාලුකාහාය ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනම් න උපාදේසාමි යාත්‍රාච මේ භවිෂ්‍යති අනවචතාච පාසු විහාරෝ චාති. ඔන්න ඕක. ඒකේ මොකද්ද? නේම දවාය. හුස්තිමත් කරගන්න එහෙම නෙමෙයි. නමදාය. මදේ විදිහට එහෙම නෙමෙයි. එහෙම නේද? නේම දවාය කියලා කියන්නේ අක්ම අධික ශක්තියක් ජනිත කරගෙන එහෙම මේක දුවන. ජල සම්පන්න වෙන්න කියලා කියන්නේ. එහෙනම් ඒකද නෙමෙයි අද දන්වලද? දන්වලදන්නේ මොකටද කියලා අපි දැනගන්න ඕන. එහෙම නැත්නම් දෙවියනේ විකලෙන් දන්වල දෙලා තියෙනවා. විකලෙන් දන්වල දෙනවා නම් ඔකේ කරයි ඒක තමයි. 12න් පස්සේ මොකයි? ආදී දෙන්න තු ඉන්නවා. 12න් පස්සේ කවුරුත් දන් දෙන්නේ නැහැ නේද? ඉතින් දැන් ඔතෝ රැකිලා නේද? ඔය කන්නන්නේ නැති හිඟන්නේ ඔය ශික්ෂාපද රැකිනවා. එහෙම. හොඳ නේද? හැබැයි මේක දවසක් කන්න නැති හිඟන්නේ පව් වෙන්න බත් එකක් හමුනොත් ඒක කලින්ද වලද නැත්නම් විකලින්ද වලද? මොකෙන්ද වලද? විකලින්ද? ඒකයි එහෙනම් මේ ශික්ෂාපදවල තේරුම හරියටම දැනගෙන කටයුතු කරන්න. 12න් පස්සේ දන්වල දැන්නේ ඒක හරියට. ඒක නිදි. හැබැයි ශික්ෂාපදෙන් හික්මෙන්න ඕනේ. ඒක හික්මෙන්නේ කොහොමද? විකලින්ද වලද? එහෙනම් නේම තමයි නමතයි නමන්දනායි අලංකාර කරගන්න තියෙන එක විභූතනායි අනුදැන් පුරෝග ලස්සට තියාගන්න තියෙන්නේ යාව දේව විමස්ස කායත් තිතිය මේ කයේ පැනර් මොදෙලා යාපනායි හිඳු පරිතිය බ්‍රහ්මචර්යා අනුගාහය මේ බ්‍රහ්මචර්යා අනුගාහය විහිද මේ බ්‍රහ්මචර්යාව පූර්ණේ කර ගැනීම පිණිස යම් කිසි කාය ශක්තියක් වුණා අන්නේ ශක්තිය ලබාගන්න ඉති පුරාණන්ත වේදනම් පටිහංකාර මේ අතීතයේ මේ නැමිලා ඉන මොන හරි වේදනාවක් තියෙනවා නම් ශරීරයේ කුසලින්නක් එනවනම් අන්නේ කුසලින්න දරා ගන්න නවංච වේදනම් න උපාදේසාම ඉදිරියේදී යම් වේදනාවක් එන්න තියෙනවා නම් තා පැහැදිලි දුරකට පස්සේ ඒ වේදනාවක් ලසා ගන්න යාත්‍රාච මේ භවිෂ්‍යති අනවජ්‍ය සාජ පාස් විහාරණ යාති මේ උත්තරීතර නිවම්මක පූර්ණේ කර ගැනීම නිසා යම් කිසි ශරීරයේ ශක්තියක් අවසන් කරන අන්නේ ඉක ගන්න දැන් බලන්න අද උදේ දානේ කලදුවනේ මම මේ ඔක්කොම එකපාර වෙනස් කරන්න නැහැ කිව්වොත් මේකෙදී මේ ගතාන්තර දෙක තව දෙකක් නම් විදියනේ තියෙන්නේ ආහාරයක් ගනිද්දී ඔය ආහාරයක් දිරවන්න පැය 6ක් යනවා ආහාරයක් දිරවන්න පැය කීයක් යනවද 6ක් යනවා මේ පැය 6 වෙනකන් ඔය ආමාශය ඇතුලේ ඔය ආහාරය තියෙනවා දැන් ඔත උදේ අතහ මාර්ගව දන් ගත්තා දැන් ඔබ ඊළඟට දාන ගන්න යන්නේ කීයද? 11 මාසෙදී. දැන් පැය කීයද ගිහින් තියෙන්නේ? තුනයි. අමු යාර ආහාර ටික ඔක්කොම බඩේ. මන් දන්නේ නැහැ කිසි සමාජයේ කොහොමව අදාළ තියෙනවද කියන්නේ. අමු යාර ආහාර ටික ඔක්කොම බඩේ. ඉතින් මෙතනට වෙනකම් කන්න දෙන්න ඉස්සත්. දැන් වලනේ අපි ඉන්නේ කටගාව දෙන්නේ. ඊට පස්සේ මොකද මේ ගොරෝසු යාය ඇද උදේ ගන්න බලන්න මම මොකද කියන්නේ කියලා එකම මානෙක මේ 12 මාරේ පස්සේ දැනුත් නිදාගෙන ඉන්නවා සමහර දිනවල තේ නැගිටින් දාන් වැළඳුවල පස්සේ කොහොමද ඇයි දැන් උදේ දාන් වැළඳුවල තියෙන්නේ ඊට පස්සේ දවල් දාන් වැළඳුවල තියෙන්නේ ඊට පස්සේ පවාන වෙලා ගෙදර යනවා කියන්නේ රත්තර පිටේට ණය වෙලා මේවා සුදුසු දේවල් නෙමෙයි. පුළුවන් තරම් මේවෙන් වෙනස් වෙන්න. මම මේ කියන්නේ උදේ දාන්න බලලා දෙපා කියලා නෙමෙයි, මට වීදි දාන්න බෑ, මොකුත් නෑ. නමුත් මම ඔබට කියන්න කිව්වේ පොට්ටක් හිතලා බලන්න. ඔබ මිනිස්සුනේ, ඔබට හිතන්න පුළුවන් නේ. පොට්ටක් හිතලා බලන්න. එතකොට අන්තිමට විකලෙන් තමයි ධනවල තියෙන්නේ. ඇයි අවශ්‍ය නැහැ ඒ ධන වල. බලන්න ධනවල ගන්න පැය එකම ආරක් යනවා නේද? පැයක්වත් අඩුම කරම යනවා නේද ධනවල. එතකොට උදේ 7:30 ට සමාදන් ගියා. මේ කියනේ වින්දුනි ඔබ කෙරේ අනුකම්පාවෙන් කියන්නේ පොඩ්ඩක් මේක තේරුම් ගන්න. අද සිතාමර සමාදන් ගියේ කීයද? 7:00. 7:00 මාට මතකද? 7:00. හතර. අද තිස්සාපද සමාදන්නේ 7. ඊට පස්සේ බුද්ධ පූජාව දින ඔක්කොම කළාම 8යි. ඊට පස්සේ 8 ඉඳලා 9 හා මාර වෙනකම්. 9 හා මාර විතර වෙනකම් මොකද කළේ? දඟලනවා. පොන්න බලන්න තියෙන්නේ 6 තුනක්, 6 එකම වරක් දඟලනවා. ඊට පස්සේ දැන් 11ට අපි මේ දේශනාව නවත්තනවා. 11ට දේශනාව නවත්තලා 11 ඉඳලා බුද්ධ පූජාව දින 11 මාර වෙනකම්. ඊට පස්සේ 11 මාරිකලා ආයි එකම මාර වෙනවා. නැත්නම් එක වෙනවා. නැත්නම් 12 මාර වෙනවා. අපි මොකද කරන්නේ? ආයි ධම්මවල. මේක 12 වෙනනම් ධම්මවලුවා කියන එක. 12 හරි 12ක් ගල නවත්තන්නේ නැහැ නේ කවුරුත් ධම්මවලුනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? 12 කාලෙකම ඊට පස්සේ අතෝදකේ එළියට පහළට කියලා ඔක්කොම කරගෙන ඉන්නකදී 12 මාන 12 45 එක වෙනකොට ආයෝ වෙනදේ. ඉතින් ඒකේ ඉඳලා ආයෙත් අපි දේශනා වලින් පහතට ගෙදර යනවා. එතකොට වැඩි හරියක් කාලය ගත වෙන මේ කාණ්ඩ නෙමෙයි. අද මෙතන කාගේ ගෙදර කන්නේ තියෙන. දැන් හිතර ඉඳ ගන්න එපා. ඔබට යහපතක් කරන්න මම මේ කියන්නේ. ගෙදර කන්න වැඩිකින් නෙමෙයි කිව්වොත් මෙතන කාවේ. මෙතන කාවේ ටිකක් වැඩිපුර දෙයක් කරගන්න ගෙදර කරනවා. ඔබ ගෙදර පුද පූජා පවත්වනවද නැත්නම් පුදවන්නේ? ඔබ ගෙදර පුද පූජා උත්සව කරනවා තුන්නේ. එහෙම කරනොත් උත්තර පිළි දෙන්නේ. එහෙනම් ඒකත් බලාපා වැඩගන්නයක් කරගන්න වේද මෙතන කාලේ. එහෙනම් සීලාදී ගුණධර්ම උරා ගන්න නේද මෙතන කාලේ. භාවනා කටයුතු කරන්න නේද මෙතන කාලේ. එහෙනම් මෙන්න ඒවට නේද අපි වැඩි කාලයක් දෙන්න ඕනේ. සාමාන්‍ය ජීවිතේ මම ශික්ෂාපද සමාදන් කරනවා කොහෙන්ද දැනගන්නේ? ඒගොල්ලෝ එක පාඩමේ ඉස්සල්ලා කරන්නේ නැහැ. ඒවත් මම මොකද හේතුව? ගතානුගතික දේවල් වලට පහර ගහනවා කියලා මට කියනවලු මිනිස්සු. ඒ කියන්නේ ගතානුගතික දේවල් වල කොරකොරේට පල්ලාදික තමයි කියන්නේ. යථාර්ථවත් බුදුදහම ඉගෙන ගන්න එපා. ඉගෙන ගන්න කියන්නේ මොකද්ද? අපි කරන රාවන විදියක් ඒ විදිහම කරපල්ලාගෙන කියන්නේ. නැත්තම් දෙවියෝ ශික්ෂාපද සමාදානයේ තහනම් වැඩි හරියක් කාලය ගත කරන්න බඳ කාරණා කටයුතු කරන්න. අන්තර්ම දේශනා ප්‍රවණී කරන ධර්මයේ අවබෝධ කරගෙන භාවනා කටයුතු කරගන්න. ඔබ ගෙදරදීම කරන්නේ නැති ඒක නිසානේ ඔබ මෙහෙමත් සමාදන් වෙන්න ආවේ. මෙහෙමත් සමාදන් වෙන්න ඇවිල්ලා පැය 3ක් 4ක් දානෙ දෙන්නේ කැප කරනවා කියලා කියන්නේ මොන අපරාධයක්ද? මෙහෙමත් පවාරණය වෙලා ගෙදරදීම බඩේ ඉන්න කන්ද? අරවට මහා කාලයක් වැය කරන්න එපා. මම එපා කියලා කියන උසක් කියන්නේ පාන්දිහෙම දැන්නේ නැහැ. එකිනෙකට ඊළඟ දවස් දී සමාදම් වෙන්නේ එහෙම නැතු ඉන්න එපා. දෙවියන් ළඟ තුන් වේ මම දන්නේ 12 කලින් ඉඳන් කන්ද තියෙන්නේ. දැන් ඒක මම මේ එක තැනක වැරදි දෙයක් මම කියන්නේ. හිමිනු දූතාංගයක් තියෙනවා. එක වේලක් පමණ දන් වලදල ජීවත් වෙනවා කියන දූතාංගය. දූතාංග 13ක් දේශනා කළේ තියෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දූතාංග 13ම ආරක්ෂා කරගත්ත මහ උත්තමයෙක්. ඒ වගේ විසුණු වහන්සේලා රකින්නේ. හැබැයි ඔබට තොන්න දූතාංග දෙකක් සමාදන් වෙන්න පුළුවන්. ඉතින් සමාදන් වෙන්න පුළුවන්. ඔබ සමාදන් කළාම අපේ උදහන. ඔය දූතාංග දෙක සමාදන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ රේරුකාණි සම්බිවල හාමුදුරු කියලාම තියෙනවා. පොතේ කොහේද මේ කියන පොතේ බලන්න මේ දූතාංග දෙක ඔබට සමාදන් වෙන්න පුළුවන් කියලා. හැබැයි අපි කිව්වොත් එහෙම මොකද වෙන්නේ? අපිට දොස් කියනවා. නානාතන භෝජනම් පටිච්චිපාමි ඒකාසනි ඛංගම් සමාදියාමි කියලා සිකාත් මේ දූතාංගයක් තියෙනවා. නානාතන භෝජනම් පටිච්චිපාමි. එහෙනම් විවිධ ආකාරයෙන් අතුන් වල ඉඳගෙන ධම්මවලදී නෑ. ධම්මවලදී ඉඳගත්තරන් එකපාරක් ඒ වෙලාවේ ධර්ම වැටුවා ඉතින්. ဒုတိယ පාජනම් පටිච්චපාදි පන්තිමිලිකාංගම් සමාදියාන. ආයි වාදින දෙකක ධර්මවල දන්නේ එකම වාදිනේ ධර්මවල දන්නේ. එහෙනම් දැන් අයිස්ක්‍රීම් එකක් කප් එක මෙහෙම ගෙනාවු මොකද කරන්න තියෙන්නේ? කප් එකේවල දන්නේ නැහැ. ඒක තමංගේ වාදිනේ පාත්‍රේ නම් පාත්‍රේ. මේ උත්මිය ධර්මවල දන්නේ. ඒ දුකාංග සමාදන්නේ නැහැ. කිරි ධාන්නේ පාත්‍රේට, තැලි ධාන්නේ පාත්‍රේට බඳුත් එක්ක ඔක්කොම ආගෙන තමයි කන්නේ. මොකද ජීවත් වෙන්න කනෝ විතර. කන්න ජීවත් වෙනවා නෙමෙයි. රතමනෝ සම්පන්නය නැතිවෙන්නේ මරණ ගැනෝකින් කරනවා නිකලෙන් ගන්නෑ කවුරු. ඔබට එහෙම කරන්නේ නැහැ, බය වෙන්න එපා. මම මෙතන දෙන කිසිවක් වෙනස් කරන්නේ නැහැ. මම ඔබට කියනවා සාර්ථක ක්‍රමවේදයක් තියෙනවා ශික්ෂාපද සමාදන් වෙලා මේව රැකගන්න. මේක හරියට කරගන්න. නිවම්මල සටහන් කරගන්න හරි ක්‍රමයක් තියෙනවා. ඉතින් මම ඒවා ඔබට කියලා දෙනවා විතරයි. ඒවා කරන්නේ නැහැ මෙතන ඔබගෙන් ඉල්ලීමක් එනකන්. මම මෙහෙම සමාදන් කරවත් ඉතිමුනේ තියෙන දෙනා පින්දපාතික. පින්දපාතියගෙන එළිය නෙමෙයි පින්දපාත යන්නේ. හැම කෙනාම කෝලිනේ තියෙන තමන්ගේ පාත්‍රේ බෝල් එකක් දෙනවා. අර තියෙන ගැඹුරු වාදනය හැම කෙනාට මේ ප්ලාස්ටික් පොලින් හරි ඒ බෝල් එකක් දීලා ඒ හැම කෙනාම පින්දපාතේ වඩිනවා පිළිවෙලින්. පිළිවෙලින් පින්දපාතයකටලා ඒ තියු. පූජා කරන හැම කෙනාම. ඊට පස්සේ ඒ අය පිළිවෙලින් ඇවිල්ලා ඉඳගෙන ඒ දානි වලකට ක්‍රමවේදයක් තමයි අපි කරන්නේ. ත්‍රිසාපද සමාදන් වෙන්නේ. අන්තර්ජාලයේ පිටපත සමාදන් වීමක් දාලා තියෙන ඕනම බලන්න. පිළිවෙලින් මම ගියා 3400ක් 4500ක් ගලා ඉතිරියක්. ඒ සියලු දෙනා පිටපත සමාදන් වෙන්න ඇති. අපි ඕස්ට්‍රේලියාවේ දෙක පිටපත සමාදන්යක් කළා. ඒවත් ඒ විදිහට තමයි කළේ. මම ඔබට කියනවා විතරයි මෙහෙම ඒවා තියෙනවා කියලා. මම මේවා කරනවා කියලා එහෙම කිව්වේ නැහැ. ඔබම ඒ නිලීම කවදා හරි කරා නම් අන්නේ data අපි කරමු. නැත්නම් ඔබ ඒකයි හදිවු මත්තක් එක ඔබ කරා. මම ඉන්නේ දෙකක්. එතකොට ඉතින් අපරාධේ ඒක නෙමෙයි. කරන දේ හරියට කරන්න දෙන්නේ නැත්නම් ඉතින් අපරාධේ ඕක කරලා තේරුමක් කරන්නේ. එහෙනම් බින්දුනි. ඔය විදිහට. විකල්ප දුන්නේ නැලකේ. එහෙනම් දැන් කන වේලාවට විකල්ප වෙන්න යන්නේ නැහැ. මම කියන්නේ එක විෂ්ණු මහත්මයෙක් නමක් කියලා තියෙනවා. ඒ විෂ්ණු මහත්මයේ ඔය දූතාගේ රකින්න. මොකද ඒකාසනිකාංග දූතාගේ. ඒ කියන්නේ දවසකට එක වේලයි බලන්නේ. ඒ කියන්නේ එක ආසනයේ ඉඳගෙන ඒ ආසනේ නැතිවත් ආයි බලන්නේ. ඒක තමයි ඒක මෙහෙම තමයි ඒක පුරන්නේ. මේ හාමුදුරුවෝ මේක අවබෝධයෙන් නෙමෙයි කරලා තියෙන්නේ. මේ හාමුදුරුවෝ ධම්මා සාත්‍රයේ අරගෙන ඉඳ ගන්නවා කියන්නේ උදේ අතට නැගිටින්නේ 11:00. ඒ පැය පුරම මොකද කරන්නේ? උන්වහන්සේ දානවා. හැබැයි උන්වහන්සේට දිවෙන්නේ නැහැ නේද කියන්නේ. ඇයි? නැගිටින්නේ නැහැ නේද? තාම ඉඳගෙන ඉන්නේ. එනම් දැන් මේ වැරදි අදහසකින් නේද මේක අල්ලගෙන ඉන්නේ. මේ උදාහරණේ වැරදි අදහසකින් නේද කියන්නේ මේ අල්ලගෙන මේ කටයුත්ත කරලා තියෙන්නේ. නානාසන භෝජන නැයි අසුන් දෙකක ඉඳගන්නේ නැහැ. එක ආසනෙක ඉඳගෙන ධම්මවල දෙනවා. එහෙම කිව්වට පස්සේ පැය 3ක් තිස්සේ මේ ආසනෙක ඉඳගෙන ධම්මවල දෙනවා. එහෙම ගැළපෙනවද? නැහැ. එහෙනම් හරි ඒකයි මම කියන්නේ දෙන්නේ විකලයෙන් කළා නැත්නම් හැමදේම කලයෙන් කරන්න ඕනේ. විකලයෙන් කළොත් එහෙම එකම වැරද්දක් හරියන්නේ නැහැ. කරන්නේ ඇයි? මොකද්ද මේකට හේතුව? අන්නේ හේතුවට අනුව කටයුතු කරගෙන යන්න ඉන්නේ. ඔන්න එහෙනම් දැන් විකාල භෝජනා කියන සිතාපදේ තීරණය දෙන්නේ. ඒ 12න් පස්සේ අපි ධම්මවල දන්නේ නැහැ. ඒ වගේම 12ට කලින් වළඳනවා නම් ඒ වළඳන හැම වෙලාවෙම ඇයි මම වළඳන්නේ කියලා සිහි කරලා ඉවරයි. එහෙනම් මට අවශ්‍ය නැත්තම් මොකද කරන්නේ? අවශ්‍ය නැහැ. එතන හැබැයි අර දාන ගන්න දෙන්නේ මේපා කවුරුද? මම මේවා කිව්වයි කියන්නේ. මේව කිව්වේ ප්‍රමාණ කුලව හැදෙන්න ඕනේ දේවල්. එක පාට හදන්න බෑ, එක පාට හැදෙන්න කිව්වොත් ඒ ඉතින් බාල භූමියට දරා ගන්න බෑ ඒක. ඒක නිසා. ඊළඟට තව දික්සාපදයක් සමාදන් වුණා නාත්‍ය ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේසන ධාරණ මණ්ඩල නිරුත්සනාකාන වේලපති සිකාමුද සමාදියා දුන්නා. එහෙනම් මල් ගල්ලේ දියුන් දරන්නේ නැතුව ගැලුම් වාදනාදී වගේ ඔය දේවල් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් ඔබ ඉතින් කොහොමද කරන්නේ? මම ඕකේ නේද තිස්සාපදේ තේරුම් කරන්නේ නැහැ මුතුනි ඕකේ තියෙන ගැඹුරු අර්ථය දැන් මොකද තිස්සාපදේ හරි දිගයි පදේ පදේ විග්‍රහ කරන්න යන්න අමාරුයි ඒක නිසා ඒක උඩින් හරි ගණතහ ගන්න උඩින් වටහා ගන්න එක මොකද කරන්නේ කියන මල් ගල්ලිලෝ කවුරු දරන්නේ විනාය නැහැ කවුරු නේද ඊළඟට සත්‍ය ගීත වාදිත විසුක කරන්නේ නැහැ එහෙනම් මිහිරු කරන්නේ නැහැ දැන් ඔබ මෙහෙම කරන්න අවස්ථාවක් නැහැ නේ කොහොමද ඇයි? තව කෙනෙක් කතා කරන්නේ නැහැ නේද? එහෙනම් නැතුව ගෑම් වාදන වලට සවන් දෙන්නේ නැහැ. එහෙනම් දැන් අදහවල කටන පෙර හැරක් එහෙම ආවොත් මේක දැන් මොකද කරන්නේ? ඒකෙන් මම කියන්නේ විකලින් නෙමෙයි. කලින් නෙමෙයි විකලින් නෙමෙයි. එතකොට මොකද කරන්නේ? අරේ කටන පෙර හැරක් ආවොත් එන්නේ හැල්ලේ දුවන මොකද? බලන්න දැන් ගිහින් බලන්නේ මොනවද? නැච්ච, ගීත, වාදිත, විසු මේ කටින පෙරහැරේ නම් නැතුව නැතුව නෙමෙයි දැන් මං කියේ කටින පෙරහැරක් කරන්න එපා කියලා නෑ මම කියේ කටින පෙරහැරක් කරන්න එපා කියලා නෙමෙයි ඔබ සිතාමත් සමාදන් වෙලා ඉඳලාදී පෙරහැරක් හරි ඔය ලස්සන බින්දුවක් කියනවා පාද නෑ ඔය යන්නේ පාරේ ආමුලගෙන යන්නේ එක එක ලස්සන බින්දුවක් කියාගෙන යනවා දැන් ඕක අහගෙන ඉන්නවා දැන් මොකද වෙන්නේ ඊට පස්සේ ඒ බිඳුවට අනුව පොඩ්ඩක් තට්ටුවක් ගන්න. දැන් මොකද වෙන්නේ? මෙන්න වික්‍රම වෙන්නේද? එහෙනම් වීදුර වගේ නේද? මේ හරි තියුම් වීදුරක් වගේ නේද? සංස්කාර මැනෙනවා මේක. ඒ හරි අන්තරේ රැඳලා. ඒකට කරන්න තියෙන එක මේ තනියම ඉන්න. අදිස්ථාන කරගෙන තනියම ඉන්න. තනියම ඉඳගෙන ඉඳලා හැම මොහොතකම ධර්මයෙන් මෙහි කරන්න. ඔය මොන පත්ත බත් ආවා එහා පැත්තේ කෙනා ගොරෙත් ඇදලාද බුදිය ගත්තත් ප්‍රශ්නයක් නෑ තමයි ඒ වගේ හිනා වෙන්නේ යන්නේ නැතුව තමන් තමන්ගේ වැඩේ කරගන්න අද මම ආදිදී මෙහෙම සමාදාගෙන මම එක බින්දු මාත්‍රකවත් මේ ශික්ෂා පදයන්ට කිසිම හානියක් වෙන කටයුතු කරගන්නේ නැහැ අන්න ඒක නම් මහත්ඵලයි මහානිසම් නිකන් ඒ වාදිනා නිදිගිරි රීතියක් නම් තියෙන්නේ මහත්ඵල මහානිසම් භූමිකාවක් උදාගෙන ඉන්නේ ඊළඟම තවදික් සාපදයක් සමාදන් වෙනවා. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදල සමාදියා. එහෙනම් උස අතුන් මහා අතුන් පිළිගන්නේ නැහැ. ඕකෙත් කියනවා මිනිස්සුනේ අත දෙන්න. උස අතුන් නවී ඉඳගන්නේ නැහැ. ඉතින් අපි ඔය සම්පතයක් හදාගෙන තියෙන දනිස්සේ උඩට තියෙන අතුන් වල ඉඳගන්නේ නැහැ. ඊළඟට සිංහ කපුන් සිංහ ආස්තාව ඉරිදාකාරේ මහා විහාර විස්තරයක් තියෙනවා මිනිස්සුනේ උච්චාසයන මහාසයන කියලා කියන්නේ. ඒ වගේම නිවැරදි තව එකක් හොඳට ඔළුවේ තියාගන්න. ඒ තමයි කියන්නේ උස් අසුනක් කියලා කියන්නේ තියෙන්නේ යම පවතින. අසුන කියලා කියන්නේ මල් අසුන කියන්නේ මොකද? ඉඳගන්න තැනකට. මල් ආසනේ මල් අසුන. අසුන කියන්නේ මොකද? යමක් තියෙන තැනකට. නේද? අසුන කියලා කියන්නේ ඒකද? බුදුහාමුදුරන්ට මල් තියෙන ආසනේ. මේ ධර්මාසනේ දැන් අසුනක් කියලා කියන්නේ යමක් තියලා තියෙනවා. එහෙනම් කියන්නේ මේ වෙලාවේ කරන් ලෝකෝත්තර අර්ථයෙන් ඔය ත්‍රිසාපදේ ගත්තොත් ලෝකෝත්තර අර්ථයෙන් කියන්නේ උස් ආතන මහා ආතන තියාගන්නපන්. ඒ කියන්නේ මොකද? තමන්ගේ හිත උස් තැන් වල මහා තැන් වල තියන්න යන්නපන්. එහෙනම් හරි නිහතමානී ජීවිතයක් වෙන අදහසයි. මාන්නේ දුරු කළා. පය කිත්නා දිස්සත්තේ මන් නැතුව ජීවත් වෙන අදහසයි. පයතිස්නා දිස්සත්තේ තථාගතයන් වහන්සේගේ හිත පයතිස්නා දිස්සත්තේ ඒ උත්තර සාරිපුත්‍රයන් වහන්සේගේ හිත පයතිස්නා දිස්සත්තේ කිසිම මානෙ බින්දු මාත්‍රයක්වත් නැතුව කටයුතු කරන්නේ උන්වහන්සේ. එහෙනම් නිමිතිනේ ඔය හිත උත්සාහවල මහාසනවල තියන්නේපා. ඔබ කොහොමද නිවිල ගියේ? කොහොමද? එහෙනම් නිවිල ගියේ සාර්ථක වෙන්න ඉස්සා පදේ ලෞකිකව රැකෙනවා. ලෞකිකව විතරක් නෙමෙයි ලෝකෝත්තරව රැකගන්න. එහෙනම් දැන් මම මුදුනාවෙන්න හැදුවොත් මොකද වෙන්නේ? ඔන්න දීප මහා ආසනයේක ඔන්න දීප උත්සාහනයේ මං තමයි ලොක්කා. දැන් කොහෙද ඉන්නේ? දැන් උත්සාහනයේක ඉලපී මට මෙච්චර කියනවා. ඔය මොන ආසනයේද ඉන්නේ? ඔය දීප මහා ආසනයේ. මම මුදුනා කියනකොට පිටුදෙනි උත්සාහනයේක තිබ්බා. මම මට මෙච්චර කියනවා කියනකොට මොකද වෙන්නේ? මහා ආසනයේක. දැන් දෙන්නේ කතා වෙනවා ශික්ෂාපද සමාදන් වෙන්නේ නැද්ද? දෙන්නේ කතා වෙනවා ඔයාට තියෙන රීබිල් එකක්. මට තියෙනවානේ ප්‍රාඩෝ එකක්. හැබැයි දෙන්නම ඉඳගෙන ඉන්නේ බිම්මක. ලෞකිකව නම් කැරිලා නැහැ. හැබැයි ලෝකෝත්තරව කැරිලා නැහැ. ඇයි? අර යටිත් වගේ මහා මහා ආතලීති පරිත්‍ය. ඇයි මට මෙච්චර තියෙන්නේ? මං ආවල ඉස්සරහට දොස්තර. දැන් කොහෙද ඉන්නේ? උස්සාතනයකදී. එනවා කියන්නේ උස්සාතනවල මහා ආතනවල හිත කියන්නේ නැතු. මානයක් නැතු. අද දවසේ පයතිස්නා විස්සත්තේ ජීවත්. ඔබ දන්නවනේ දිනවල ඉස්සරහ තියෙන පාපීස්ස. කකුල් හොදලා වතුර ටිකක් ඔබ දීලා. සුවඳ පැනී කකුල් හොදලා ඒ සුවඳ පැන් ටිකක් ඔබ දීලා. මඩ පාරේ නැවිලා මඩ ටිකක් ඔබ දීලා. ජරාම පාරේ නැවිලා ජරාම ටිකක් ඔබ දීලා. පාපීස්ස කවදාකවත් ඔබට කම්ප්ලේන්ට් කරලා තියෙනවා. පාපීස්ස කවදාකවත් ඔබට කියලා තියෙනවා මොකද්ද මේ ඔය කරන්නේ ඇයි මේ ජරාව ගන්නෙ? පාපීස්ස සතුටු වෙලා තියෙනවාද? අනේ සවුඳ ටිකක් ගෙනල්ලා ගන්නද? නෑ නියමනේ පයතිස්නා විස්සත්තේ මානයක් නැතුව ඉන්න කියලා කතාන කරනවා දේශනා කරනවා. ඒ විදිහට අපි ලවන්න ගන්න කරා. එහෙනම් දැන් කවුරුහරි ඇගේ එහෙම හැදුණොත් සිය දාම් වාරයක් තමයි තමන්ගේ අපි තව කෙනෙකුට සූටි හරි නොදැනුවත් කමින් හිංසාවක් වුණොත් සිය දාම් වාරයක් තමයි පයතිස්නා විස්සත්තේ. ඔන්න ඔය විදිහට රැකල බලන්න තියෙන්නේ ඔබල නිවම්මගේ වැදින්න නැත්නම් කියලා. ඔය නිවැරදිව මාතෙලි. කතාවේ යන අවධියේ දේශනාවේ තියෙන නිවැරදිව මාතෙලි. ඔය නිවැරදිව මාතෙලි පටන්. එහෙම නැති වුණොත් එහෙම. ඔය සිතා පද නිවැරදිව යොමු කළා වැඩිවේ නැත්තම් මේකට මට උත්තරයක් දෙන්න. ඉතින් ලෝකේ දරුණුම අපරාධකාරයන්ට දෙන දඬුවම තමයි කරුවල සාතරයේ දාලා තියෙනවා. දරුණු අපරාධකාරයව කරුවල සාතරයේ දාලා තියෙන එක තමයි කරන්නේ තියෙන්නේ දෙන දඬුවම විදියට. දැන් අපි කියන්නේ කරුවල සාතරයේ දාපු කෙනෙක්. ඒතර කාටවත් යන්න බෑ, කාත් එක්කවත් කතා කරන්න බෑ, එයාට සම්බන්ධවත් ඇහෙන්නේ නැහැ, රූප පේන්නේ නැහැ, මොකුත් නැහැ. දැන් මට කියන්නේ මේ කෙනා අවුරුදු 10ක් ඉරේ හිටියෝ. ඔය අවුරුදු 10කම සත්තු මරුවා. හොරණම් කෙරුවා. කාමයේ වර්ධව හැදුණා. බොරු කේලම් පරුකවදින හිත්වදින කිව්වා. නැත් නීත වාදින විසුම කිව්වා. උච්චාසයන මහාසයන කළා. ඒ නිම නිදගෙන ඉන්නේ ඒක ඇලවල දින නැහැ. දොළහම කලින් කෑම ගෙනත් දැම්ම කෙනෙකුට රැට කන්න දුන්නේ නැහැ. දැන් එහෙනම් අස්ථාංග සීලේම රැකගෙන නේද මේක ඉන්නේ. එහෙනම් ඉතින් මේක හිරේ නිදහස් වෙලා එනකොට මහා ප්‍රේස්ටික් කියලා ඉන්නේ නැහැ. ප්‍රේස්ටික් කියලා දෙන්නේ නැහැ, ඌම තමයි ආයේ ඉන්නේ. එහෙනම් ඉතින් මේක නිවන සිහි කරන්න ඕනේ. නිවන සිහි කිරීම තුළයි මේ ශික්ෂාපද රැකෙන්න ඕනේ. උත්තරීතර නිවන් මඟ පිහිටි. නැත්තම් දිනවලේ ලෝකේ ඉන්න හරකුත් රකින්නවනේ පංචදී. නැද්ද? හරක් සතු මරනවා. හරක් හොරගම් කරනවා. හරක් කාමී වර්ධන හැදෙනවා. හරක් බොරු කියනවා. හරක් අරන් ගොනවා. නෑ නේද එකක් කරන්නේ? එන හරකුත් රකින්නවනේ පංචදී. ඔය කියන්නේ. එහෙම හරියන්නේ නැහැ කියලා. මේ නිවම්මකට යොමු කරපු විදිහක් තියෙනවා බුදුහාම. පංචශීල ප්‍රතිපදාව කියන එක හරියම වටේ ගැඹුරු අර්ථවලින් පංචශීල ප්‍රතිපදාව රකි නැත්නම් අරමුත්ත පුළුවන් වෙන්නේ විදිහට වටේ. එහෙනම් ගැඹුරු අර්ථයෙන් පංචශීල ප්‍රතිපදාව ඔබ රැකලා පිළිගන්නේ ඔබ නිවැරදිවම වෙනවා. කතාවෙන් මම දේශනා කරලා තියෙන්නේ විරාග නිශ්චිත නිරෝධ නිශ්චිත මොස්තංග පරිණාම ඔන්නේ කරුණු දුර ගන්න. විවේක නිශ්චිතයි විරාග නිශ්චිතයි නිරෝධ නිශ්චිතයි මොස්තංග පරිණාම ඔය කියන කරුණු හතරට ගන්න ඕන. එනන්ද නිරෝධ නිසිත වෙනුනේ විරාග නිසිත වෙනවා. ඔබ රාග දේහ මොහයන් නැතන පැත්තයි මේක රකින්න ඕනේ. මේ සංසාර භව ගමන නතර කරන්නයි මේක රකින්නේ. නිරෝධ නිස්සිතවයි රකින්නේ. වස්තක පරිණාමී නිවන දෙතන නැණිච්ච විදියටයි මේක රකින්නේ. නැත්තම් තථාගත වහන්සේ කියන එකක් නෙමෙයි. බුදුහාමුදුරන්ගෙන් ගිහින් අහනවා ස්වාමීන් ඔබ වහන්සේගේ ශාසනයේ මෙත්තා භාවනාව කොහොමද කරන්නේ? ඒ වෙලාවේ උන්වහන්සේ දේශනා කරනවා විවේක නිස්සිත විරාම නිස්සිත නිරෝධ නිස්සිත වස්තක පරිණාමී මෙත්තා සහගත සති සම්බොජ්ජංගේ වඩන්න කියලායි මම කියලා තියෙන්නේ. ඉතින් බලන්න. පියාද මෙත්තා වඩනවා කියලා මොකක්ද කරන්නේ? මම මේ මෙත්තා සූත්‍රය මම මෙන්න ඕනේ කියන කෙල්ල පිළිබිඹු කරන්නේ. මම මෙන්න මේ කියන කරුණ. ඔබට කලින් විදිරකයක් පූජකල ඒකද? මොකද මම ධර්මදේශනාත්මක වෙලාවට ඇවිල්ලා හවුත්තේ මෝ කොහෙත් තියෙන්නේ? මේ නෙමෙයි විදිරකේ. මෝ මොකද තියෙන බලන්න. බොජ්ජංග ගන්නේ තියෙනවා බලන්න ඉතින් විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත මොස්සංග පරිණාමී මෙත්තා භාවනා ධම්ම විචේ සම්පෝච්ඡන්ගේ වල ඔන්න මෙත්තා භාවනා බුදුහාමුදුර දේශනා කරා මේ අලෙටි මම හසුතු මාත මම නිරුක්ෂේත් වාණි නිරෝධ වේත්වා කියන නිකන් ඔලේ කියන කො නිවැරදි නැන්නේ වීම කො විරාග නිසිත වීම රාග වෙලා හරියන්නේ නැහැ. පරිසරීම අග්‍ර කරගන්නවට රාග වෙනවා කියලා කියන්නේ. නෑ රාග නිසිතයි නම් ඒක බුදු දහමට අදාළ එකක් නෙමෙයි. ඒක ලෝක ධර්මයක්. නිරෝධ නිසිත වෙන්න ඕනේ. මෙච්චර කාල සංසාරේ රෝල් එක ගහ ඉඳියා. දැන් රෝල් එක ගහම එක නවත්තන්න ඕනේ. නිරෝධ කරන්න ඕනේ. රෝල් එක ගහම එක. එහෙනම් නිරෝධ නිසිත වෙන්න ඕනේ. එහෙනම් මගේ පුතාට වැඩි වැඩියෙන් සල්ලි ලැබේවා. ඔකත් ලෝකෙ තියෙන මෙත්තාවක් නේද? දැන් බුදුදහමේ තියෙන මෙත්තාවක් නෑ. ඉතින් ඒක රාග නිසිතයි. ඒක රෝධ නිසිතයි. දැන් මම ඔබට ඔය ත්‍රිසහපද අට බොහොම කෙටියෙන් කිව්වා. මොකද මෙවිදිහට මේ ත්‍රිසහපද අට මට ගැඹුරට දේශනා කරන්න බෑ. මොකද මෙතන ඉන්නේ අර ගොඩක් ඉන්න අය. ඒක ගැඹුරට දේශනා කරන්න තේරෙන්නේ නැති නිසා. ගැඹුරට දේශනා කරපු දහම තියෙනවා. ඒක අන්තර්ජාලයෙන් ලබාගෙන අහන්නේ. ඒ ශික්ෂාපද අන්න ඒව පිළිවෙතින් පුළුවන් නම් රකින්න. ඒ විදිහම රකින්න කියන්නේ අපිට නිවන් දැක තමයි සාමයේ දේශනා කරන්න තියෙනවා. දැන් මම ඔබත් එක්ක ආර්ය මෛත්‍රී ධර්මස්ථානයේ වදිනවා. මොකද කියන්නේ මම මෙන්න මේ කතාව ඔබ හොඳට අහගන්න. තථාගතයන් වහන්සේ දේශනා කරනවා සීලයක් රකින්නේ නැතුව දුස්සීලව ඉඳගෙන දාංගුලි වලදනවට වඩා බත්ගුලි වලදනවට වඩා හොඳයි කියලා ගිනිගුලි කාපල්ල කියන මහා අග්නි කන්දෝපම සූත්‍රයේ මහා ගිනි කන්දා ඒ කියන්නේ ගිනිගෙන දැමෙන ගස්පෙණයක් උපමා කරගෙන ගිනිගෙන දැමෙන ගස්පෙණයක් උපමා කරගෙන තථාගතයන් වහන්සේ දේශනා කරපු එක මහණෙනි දුස්සීලව ඉඳගෙන ලෝක සම්මයා දෙන රත්තරන් ඉන්නේ වලදනවට වඩා හොඳයි. ගිනිගුලි කාපල්ල නැත්තම් අවීති මහා නරකාලියේ ගිහිල්ලා ගිනිගුලි කපා මහා දාහයෙන් පිච්චෙන්නයි වෙන්නේ කියේ. ඕක අහගෙන හිටපු පින්වතුනි 60 දෙනෙක්ම ලේවම නියියා. 60 දෙනෙක් තිවුරු වැල්ල දාලා ගියා. තව 60 දෙනෙක් මෙරවිීමේ වඩලා මේ අපරාධ නම් මම කරගන්නේ කියලා අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්නවා. ඔය වෙලාවේදී නිවිදනි පාපයේ මස් කාලයෙන් පස්සේ නැවත රතනගයන් වහන්සේ වඩින්නේ. වික්ෂි පිළිස අන්නේ. ඒ වෙලාවේ අහල වැළවලු ආනන්ද මොකටනේ මොකන්ද මේ වික්ෂි පිළිසද උනේ? අන්න ඒ වෙලාවේ කියනවා ස්වාමීන් වහන්සේ මහා අග්නි හතෝතු සූත්‍රයේ දේශනා කරපු වෙලාවේ ඒක අහල 60 දෙනෙකුට මේ වගේ ගියා. දාල යන්නේ ගියා. තව 60 දෙනෙක් සිවුරු වැල්ල දාලා යන්න ගියා අපිට කරන්න බෑ මේ හිණි කන්න බෑ අපිට කියලා. තව 60 දෙනෙක් අරිහත් වෙන්න පස්ස නාම වාගේ. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි. ඔය රක්ත පිල්ලේන ණය වෙලා දන්වල දන් නැති විදිහක් මම ඔබලට කියන්න. ඒ තමයි මේ තථාගත ශාසනයේ ඉන ආර්ය මෛත්‍රිය වඩ පල්ලපු වස්තර. මෙත්තාය වික්කවේ හේතෝ විමුක්තිය ආදේවිතාය බාවිතාය බහුලිකතාය යානිකතාය මත්තුකතාය අනුසිතාය පරිසිතාය සුසමාරද්ධාය. එනම් මේ මෙත්තා මෙත්තාව වඩන්න කියලා කිව්ව පිඟුනි, බාවිතා කරන්න කියලා කිව්ව බහුලෝ බහුලෝ විතර විතර යානාවක් මෙල් කරගන්න තමන් යන්නේ හැම මොහොතකම සිහි කර කර සිහි කර කර යන්නේ නිතර නිතර පරිශීලනය කරන්න කියලා. අන්නේ පරිශීලනයේ තුල තමන්ට මහා යහපතක් සැලසෙනවා. ඒ යහපත තුල පින්දුනේ රක්ත පින්දේට ණය වෙන ස්වභාවයක් තියෙනවා නම් අන්නේ ණය වීමෙන් දුර වෙනවා කියන. එහෙනම් අද මෙතන ඇවිල්ලා අද උදේ ඉඳලා මේ වෙනකම් කවුරු නිදාගෙන හිටියද ඊළඟ මොහොතේ මේ වෙලාවේ හැරිලා මේ ආර්ය මෛත්‍රී කර්මස්ථානේ අපිත් එක්ක වැළවන උදේට බලදු දවල්ට බලදන්නේ යන රක්ත පින්දේට අනුන් විසින් දෙන දාණයද නයන ඇත්තෙක් වෙනවා. ඒක නිසා බොහෝම වටිනවා පින්වතුනි ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වැඩලි. දැන් ඔය ඔබේ අතන පත්‍රිකාවක් පත් වෙලා තියෙනවා පින්වතුනි, ඒක ආර්ය මෛත්‍රී කර්මස්ථානයි. ආර්යයන් වහන්සේලා වැඩන කර්මස්ථානයක් ඔය. වෛර නැත්තෝ විත්වා, තරහ නැත්තෝ විත්වා, සල්ලිකාරයෝ විත්වා ආදී වශයෙන් නිමි. ආර්යයන් වහන්සේලා පින්තුනි යමකට මෙත් වඩන්නේ අනිත් ඒ කෙනාගේ නිවන උදෙසා. ඒක නිසා ඔබට තේින නැති සංසාර දාහයෙන් මිදෙත්වා, සංසාර බැඳෙන් මිදෙත්වා, එකලොස් මහ ගිනි වලින් මිදෙත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා ආදී වශයෙන් උන්වහන්සේට මේ මෛත්‍රී කර්මස්ථානයේ වඩන්නේ. ඔය මෛත්‍රී කර්මස්ථානයේ තමයි පින්තුනි විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොස්සග්ග පරිණාමී කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. මම අද ඔබට ඔය ආර්ය මෛත්‍රී කර්මස්ථානයත් බලලා ලෞකික මෛත්‍රී කර්මස්ථානයත් බලවන්න. නැත්නම් එහෙම හිත ගැටුනොත් එහෙම අපරාධේ හරිනේ දීලා තිල් ගන්නාපු දවසේ ඔබ බලන්න. ආර්ය මෛත්‍රී යෝගින් මහා එකලොස් ආනි සංසයන් දේශනා කළා තියෙනවා. සුඛං සූපති සුඛං පටිපූජති න පාපකං සුඛිනං පාපති මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්කල්ති නාසග්ගි වා විසං වා සත්තං වා කම්රි සුවතං චිත්තං සමාධියදි මුඛවන්නෝ විස්සතිදති අසං මුල්ලෝ කාලං කරෝති උත්තරේන අපටි විද්‍යන්තෝ බ්‍රහ්මලෝකෝ හෝති. එකලොස් ආනිසංසය සුවතේ නිඳනවා, සුවතේ අමුති වෙනවා, නපුරු හිල තේන්නේ නැහැ. මනුස්සය පිය වෙනවා, අමනුස්සය පිය වෙනවා, දෙවියෝ රහිනවා. විතෙන් ගින්නෙන් සැත්වලින් වෙන අනුතුරු තියෙනවා නම් ඒව වලකිනා යනවා. ශරීර වර්ණයේ පැහැපත් වෙනවා. සිහි මුලා වෙලා කලුරිය කරන්නේ නැහැ. යම් හේකින් අරිහත් වෙන්නට බැරි වුණොත් බ්‍රහ්ම ලෝකයේ නිහිත උප්පත්තිය ලැබෙනු. එනම් ඔන්නයේ කියන ආනිසංස තියෙන පිවිදින ඔය කියන මෛත්‍රී ස්වභාවය තුල. එනම් ඔය මෛත්‍රී පිවිදින ගෙදර ගිහිල්ලා ගෙදර තමන්ගේ බුදු පිළිමේ ගාව ඕක තියන්න, තමන්ගේ දරුවෙකුට කියන්නේ ඕක ලැමිනේට් කරලා දෙන්න කියලා පුළුවන් නම්, තමන් මේ තමන් බුදුන් වහන්සේ තන ඕක තියාගෙන පින්වදින හැමදාම බුදුන් ඇඳ ඉවරලා සය කාලක් පජ්ජායනා කරන්න ඔය මෛත්‍රී. ඒ තුලින් මහා ආනිසංසයක් උදා වෙනවා. ඔය කියපු 11 ආනිසංසයක් උදා වෙනවා. ඕක මහා ඝනම ගම්භීර දහම. නිවනට උපනිෂ්ඨේ වෙන දහමක් පින්වදින ඕක බඩට කිනාල නිවන් දකින්න පුළුවන් කම මේ දෙයක් හැදේනවා. ලෞකික මෛත්‍රී වලට නිවන් දකින්න නෑ කාටවත්. නමුත් මේ මෛත්‍රී කර්මස්ථානය තුළ නිවන් දකින්න පුළුවන්කම මේ දෙයක් ඇදෙන්නේ. එතකොට අපි අද දිනේ පතන්නේ සීළු දෙනාට නිවන. අද දිනේ අපි කාටවත් සල්ලිකාරයෝ වෙන්න පතන්නේ නැහැ. අනිත් එක පිළිගනි මෙන්න මේකත් හොඳට මතක තියාගන්න. මම ඔබට සප්ත මෛත්‍රී කියන එකක් කිව්වා නේද? ඔය කාල ඔය අබ්‍රාහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා මේ සික්ඛාපදයක් සමාදන් වෙන්නේ. ඔන්න ඕකෙදි මම ඔබට කිව්වා නේද කිව්වනේ සප්ත මෛත්‍රීයන් ගැන. ඔය සප්ත මෛත්‍රීන් එකක් තමයි ඔබ අද රැක්කා වූ සිල්පදින් මම දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඒ දිව්‍ය ලෝකයේ සැප සම්පත් ඉඳගෙන ඉන්නවා කියලා ඒ සැප සම්පත් වලට හිත තිබ්බනම් ඔබ ඒ සික්ඛාපදයේ දිනන ඔබ තුමි. එහෙනම් අද කවුරු දිව්‍ය ලෝකයන් එහෙම මේව වඩන්න එපා. ඒව වඩනකොටම අරහෙන් අර සික්ඛාපදයේ දිනල ඉවරයි. ඉතින් ඔක්කොම විග්‍රහ කරන්න වෙලාවක් නැහැ නේද ඉතින්. එනි තැයි එකම අර දන්වල දෙන දෙක තැයි දෙකයි දෙන්නේ බල ටික තියන්න. නැත්නම් ඔක්කොම විග්‍රහ කරගත්ත නම් ඔබට බොහෝම සාර්ථක සීත සමාදානයක් කරගත්ත හැකි හැමදාම. කොහොම හරි මේ කරමු. ඊගොල්ලෝ ඔබ මහා පුණ්‍යවන්තයි. මේ විහාරස්ථානයේ විහාරාධිපති හාමුදුරුව මගේ ගුරු හාමුදුරුව විදිහට මම සලකනවා. ඒ නිසා මම උන්වහන්සේත් එක්ක දිනුදිනි විවිහිමින් ඉන්නවා. බොහොම ශ්‍රේෂ්ඨ උත්සමයි. මට ආරාධනා 50කට හැමතැනම ඇවිල්ලා තියෙනවා මේ විදිහේ ඇවිත් ධර්ම දේශනා කරන හැමෝටම කියලා තියෙන පොඩ්ඩක් ඉන්න පස්සේ ඉන්න. මුල්වහන්සේගේ ආරාධනාවට මට පොඩ්ඩක් ඉන්න කියන්න බෑ. මොකද උන්වහන්සේ මගේ ගුරු හාමුදුරුවා සමානයි මට. මහා ශ්‍රේෂ්ඨ උත්සමයේ කිනුදිනි ඔබට මහා සෙතක් කරන්න බලාගෙන ඉන්න මහා උත්සමයි. මේ ප්‍රදේශයේ විතර නෙමෙයි කිනුදිනි උන්වහන්සේගේ ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ තියෙන හැම දෙයකටම උන්වහන්සේ විසින් පළව කරන් ලෑස්තිලා ඉන්නේ. මම උන්වහන්සේ ප්‍රතිඥාව දින තිනවා ඔබ වහන්සේ ඔය දීකාදී තනතුරේ ඒකාධිකාරී තනතුරේ ඉන්නකම් ඔබ වහන්සේට මගින් යමක් වෙන්න තියෙනවා නම් ඒක කරනවා මම පළමු කොට කියනවා. ඒක නිසා තමයි අද මම මෙතන බැරි. දැන් මේකෙන් පස්සේ මම තව පන්සලකට වදින්න ඕනේ. 3000ක් ඉදිරිය සිට සමාදන් වෙනවා මේ පන්සලේ. අද හවසට එන්න තියෙන හවස 6 ඉඳලා 9 වෙනකන් ධර්ම දේශනාවක් තියෙනවා. ඒකෙදි බලාගත්ත හැකි දින 3000ක් ඉතිරිසැලිලා මෙතන බලන්න අහන්න. මොකද මේක ප්‍රසිද්ධ කලේ නෑ. මේ ශික්ෂාපද සමාදානේ ප්‍රසිද්ධ කලේ නෑ. ඒක නිසා ධර්මයයි ඔබයි ශ්‍රාවක පිළිත් ඉන්නවා කියන්නේ ලක්ෂ 30ක් විතර. ලංකාව පුරා මේක ප්‍රසිද්ධ කළා නම් බස්සොල ඉන්නේ සිත සමාදන් වෙන. හැබැයි ඒ අය සිත සමාදන් වෙන්නේ සිංහදින අර විදිහට පාස් කර මේ සිල් පාතික වාදී වශයෙන් තමයි ඒ අය සුදු වෙලා තියෙන ශික්ෂාපද සමාදන් වෙන්නේ. අපිට දෙකපාර ඒව කරන්න බෑනේ. ඒව සුදුසු නෑනේ. ඔබ බලන්නේ මොකද්ද මේ හරුපේ කියලා. ඒක නිසා තමයි ඒක ප්‍රසිද්ධ කළේ නැත්තේ. නමුත් තවත් එක ප්‍රසිද්ධ කරලා තියෙනවා. නන් දෙමින් එයි. බස් පිටින් එයි මිනිස්සු. ඔබත් ශික්ෂාපද සමාදානයෙන් පස්සේ 6 ඉඳලා 9 වෙනකම් මහා සාර ධර්ම දේශනාවක් තියෙනවා. ඒ දේශනාවට පුළුවන් අය රැඳී සිටින්න. තමන්ගේ ගෙවල් වල ඉන්න තරුණ දුවා දරුවන්ට ඉන්න කියන. ගෙදර ගිහින් තමන් ඉන්න දරුවන්ට අනිවාර්යෙන් ඉන්න කියන. ඊගොල්ලෝ තරුණ පිරිස් තමයි මේ නෑ පිරිල ඉන්න ඕනේ හරිනේ. ඒ දේවල් මම එයාට කියලා දෙන්න මේ වෙලාවට. කොහොම හරි මෙතනින් ගෙනත් තියන්න. තමන්ට අවශ්‍ය නම් තමන්ගේ දරුවව නියම බෞද්ධයෙක් කරගන්න පිළිතුර ගෙනත් තියන්න මෙතන. කොහමද හවසට ඉන්නේ කියන්න. ඔබ පහට යනවනේ. පහට ගෙදර ගිහිල්ලා කොහොම හරි දරුවන්ට කියන හා වෙනකොට මෙතනට එන්න ඕනේ. නැත්නම් මමට අම්මා කියන්න එපා. බල කරා. කොහොම හරි දරුවව හදා ගන්න. නැත්නම් අමු අම්මා යන්නේ ඒක. ඉහිගේ ගහකට මගේ මංගල දුවලා හරියන්නේ නැහැ ඒක තුනේ. තරුණ කාලේ මංගල දෙවන්න දරුවා. මේ බලන්නක තරුණ පිරිස් ඉන්නේ නැහැ. තරුණ පිරිස් ඉන්නේ නැහැ ඉන්නේ. විශාල වගේ තරුණ වෙන්න පැමිණේනවා. ඒ සත්‍යයෙන් මතුවෙලා. සතාජනියන් මහත්ගේ නිර්මල සත්‍යයෙන් මතුවෙනකොට තිබුණ සමුදයක් ඉන්නේ නැහැ. කිසිම හරයක් නැති දේවල් කියලා දැනෙනකොට. ඒක නිසා තරුණ තරුණියව ගෙන්නන්න මෙතන. ඔබගේ දුවා දරුවන්ව මුණුපුරු මිනිගිරියව ගෙන්නන්න මෙතන. අවස වේදනාව කරන්න. සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙයි. ඒක අපි ඉදිරිපත් කරගමු. එහෙනම් කියලා දෙනා ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ ගණන් සූදානම් වෙන්නේ. මම කියනකොට මම කිව්වට පස්සේ ඔබ කියන්න. අපි සත්‍යයනා ස්වරූපයෙන් යන්න. දැන් කියලා දෙනා ඔය කවුරුහරි ළඟ පාදක නිදාගෙන ඉන්නම පොඩ්ඩක් රිදෙන්න නිවේද තට්ටුවක් දාලා ඇහැරවන්නකො. නැත්නම් රත්තරී බෙද දෙකක් ණය වෙනවනේ. අනුන් දීපු බම්පිකාන ණය වෙනවනේ අපරාදේ. ආර්ය මෛත්‍රී කර්මස්ථානේ ආර්ය මෛත්‍රී භාවනාව වඩන්න සීලු දෙනා සූදානම් වෙන්න. සීලු දෙනා සාධුනාදයක් පවත්වන්න. මං කිව්වට පස්සේ ඒ කාලෙට කියන්න. මමද සියලු ලෝක සියලු සත්වයෝ ජාති ඉන්නෙන් මිදෙත්වා ජරාකින්නෙන් මිදෙත්වා ව්‍යාධි ඉන්නෙන් මිදෙත්වා

කාර්යවත් නැගී හැදෙන්නේ නැහැ. මොකුත් නැහැ. ධර්මයේ මෙලෙහි කරගෙන ඉන්න මේ මාර්ග මෛත්‍රී කර්මස්ථානේ වැඩන්නේ. හොඳයි. හිතින් වඩන්නේ ඔබ කර්මස්ථාන. මම සියලු ලෝක සියලු සත්වයෝ සංසාර ගමනින් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර දාහයෙන් සංසාර දුක්ඛයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත සරෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත සරෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත සරෙත්වා මම සියලු ලෝක සියලු සත්වයෝ රාග බන්ධනයෙන් මිදෙත්වා ද්වේෂ බන්ධනයෙන් මෝහ බන්ධනයෙන් මිදෙත්වා මාන බන්ධනයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත සරෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත සරෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත සරෙත්වා මම සියලු ලෝක සියලු සත්වයෝ ඥාතිින් නිබ්බාන පරම සුඛයෙන් සුඛිත සරණින්වා නිබ්බාන පරම සුඛයේ සුඛිත සරණින්වා නිබ්බාන පරම සුඛයේ සුඛිත සරණින්වා Yeah. අතහැරීම නාසයි අතහැරීම ලෙස්වා නොයල්ම නාසයි නොයල්ම වෙත්වා මිදීම නාසයි මිදීම වෙත්වා නිවන නාසයි නිවන ඒ ආර්ය මෛත්‍රී කර්මස්ථානේ යානාවක් වගේ නිතර නිතර භාවිතා කරන්න ඔබට නිවන් මාර්ගය පැහැදිලිලායි. දැන් මම ඔබට ලෞකික මෛත්‍රී කර්මස්ථානය මොකක් වගේ මොකද කියන්නේ? යම් කිසි කෙනෙකුට ගෝචර වෙන්නේ නැත්නම් ඔය කියපු දහම ගෝචර වෙන්නේ ඒකේ අසත් පිටක් වෙන ලෞකික මෛත්‍රිය මොහොතක් වගේ. දැන් ඔබ ලෞකික මෛත්‍රිය වඩන්න සූදානම් වෙන්න හිතින් වඩන්න මම කියන දේවල් අහගෙන මම නෙදුක් වෙන්නවා මම සිතන්තෝ තෙරුවන්ගේ සූවිසි අනන්ත මහගුණ දෙලෙන් සියලු ලෝක සියලු සත්වයන් නිර්වාණ සාන්ත සුඛයෙන් සුඛිත සම්වෙත්වා. දැන් බලන්න සිංහලෙන් කවුරුත් රටට ඉන්නේ නැහැ නේද? දැන් ඔය ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වැඩිම තුල කවුරු හරි කෙනෙක් ඔබට දානයක් පූජා කරනවා නම් සිංහලෙන් ඒ දානයට ඔබ ණය වෙන්නේ නැහැ. දැන් අද ඉඳලා අපි හැම කෙනෙක්ම අනිස්ථාන කරගම කොහොම හරි මේ සිල් සමාදන් වෙන්න ආවට පස්සේ, ශික්ෂාපද සමාදන් වෙන්න ආවට පස්සේ වැඩි කාලයක් සීලාදී ගුණධර්ම ප්‍රගුණ කරන්න යොදාගමු කියලා. ඔබ යෝජනා කරන්නේ මට නෑ, ඔබ යෝජනා කරන්නේ. ඔබ යෝජනා කරන්නේ මෙතනින් පස්සේ පින්විතනි මේ ස්ථානයේ ඒ සිල් සමාදන් වීමේ කටයුතු කරන්න, මේ වැඩසටහන් මෙහෙවන්න අපේ මේ උත්තරීතර භික්ෂුන් වහන්සේලා දෙනම මෙතනින් පටන් හැමදාම හැම පොයකටම උන්වහන්සේලා දෙනමක් මේ ස්ථානයේ වැඩම කරන මුළු දවසෙම යම් කාලසටහනකට අනුව මේ කටයුතු සිද්ධ කරන්න අපි වැඩ පිළිවෙලක් කරනවා. හැබැයි ඔබ කැමති නම් එතන ඔබ අකමැති නම් ඔබට ඕනේ ඇවිදilla උදේ දානේ වන්දලා බුදිය ගත්ත, දවල් දානේ වන්දලා බුදිය ගත්ත, පන්ති සම්බන්ධව ගුණා ගෙදර ගියා නම් ඉතින් කමක් නැහැ. ඉතින් තව පන්සල් දිනවනේ ඕනේ කරනවා ඒකම දෙනවා. එහෙම නැත්නම් ඔබට ඕනේ නිමුදුනේ මේ හරියාකාරව මේ ශික්ෂාපද රැකගෙන නිවන් මඟ සකස් කරගන්න නම් අන්න ඒකට ඔබට උදව් කරන්න, ඔබට පිහිට දෙන්න අපි සූදානම්. මම කියවනේ මගේ ගුරුහාමුදුරුව හා සමාන ඔබගේ පන්සලේ නායක හාමුදුරුවෝ. උන්වහන්සේ දෙන්නේ මම ඕන දෙයක් කරනවා ඔබට මේ නිවන් මඟ සකස් කරලා දෙන්න. ඉතින් ඔබගේ කැමැත්ත ප්‍රකාශ කරන්න අවසානයේදී උන්වහන්සේත් එක්ක මාත් එක්ක නෙමෙයි, උන්වහන්සේ මට කිව්වොත් මෙහෙම කරමු කියලා ඒක මම කළා. දැන් සියලුම දෙනා සිංහතුනි දැන් ආයතනයක් මොකද්ද කරන්නේ? ඔන්න දැන් අර මත් වේගෙන එනවද? අර ආර්ය උපෝසතේ රැකපු මහා උත්තමිය රහතන් වහන්සේලා වගේ ඉන්නවා කියලා අදිස්ථාන කරපු උත්තමිය දැන් ටික ටික මත් වෙනවද? අර නිකාන්ත ආරාමවල ඉන්න කීස බවට පත් වෙනවා, සොරචෝදියක් නැතුව කියවන්න පටන් ගන්නවද මත් වෙනවා. එහෙම එපා. මම කියවනේ තමන් අද තනියෙන් ඉන්නේ කාත් එක්කවත් නෙමෙයි. තනියි. මම තනියි. මම කාත් එක්කව කතා කරන්න දෙයක් නෑ. එක බිංදු මාත්‍රිය සත්‍යයක් ඉන්න බෑ. දැන් ඊළඟ දවසේ සිල් සමාදන් වෙනකොට ඉටිකොල ගේන්න එපා. ඇයි? භක්ති. බිංදුනේ සත්‍ය කරන්න හොඳ නෑ. වෙලි කැල්ලක් කියන්නේ. ඔය තියෙන්නේ සාරිකැල්ල. ගෙදර තියෙන්නේ ඕනේ තමයි. පාපිස්සන් ගේන්න. කඩවල පාටි තියෙන්නේ නේද? ඒ පොඩි පාපිස්සක් තියෙනවා. තියෙන ඉඳ ගන්න පුළුවන්. ඒක කුෂන් වගේ තියෙනවනේ පොඩ්ඩක්. ඒකට පහසුයි. එහෙම නැත්නම් වෙඩි ගෑල්ලක් ගේන්න. පැදුරු කඩවලක් ගේන්න. ගේම් එක ලස්සනද නෙමෙයි කිව්වොතින් වැදගත් වෙන්නේ. ඔබ නිසා තව කෙනෙකුට හානියක් නොවෙන්න ඕනේ. නිකම්ම ඉඳලා බලන්න තව කෙනෙක් භාවනාවක් කරන වෙලාවක ඔබ ඉදිකොලේ ගහලා තරතර තරගාල දෙපත්ත ගෙහෙල ගියාම මොකද වෙන්නේ? අර කෙනා කර භාවනාවට බාධා. හැරෙන්න නෑ ඉන්න බෑනේ ලෝකේ ඉන්න කාටවත්. හැරෙන්න දෙනවා. හැරෙන්න නෑ ඉන්න සතුත් අධ්‍යාන සමාපත්තිය සම්බන්ධයෙන්. එතකොට නම් හැරෙන්නේ. චුට්ටක්වත් නැහැ අරුණාරේ හුස්මව ගැටෙන්නේ. සතුත් අධ්‍යාන සමාපත්තිය සම්බන්ධ වෙනවා. ඒ තරමට කය නිහඬ වෙනවා. එහෙනම් පිටුතුනි ඒ විදිහටම අපි එකින් එක ඉගෙනගෙන මේ විදිහට මේ ශික්ෂාපද සමාදානයේ දිගින් දිගටම ගියොත් මම ඔබට කියනවා කිමතේ තරුණයන්ගෙන් මේක වැහෙන්නේ. තරුණ තරුණිය ඉඳ පටන් ගන්නවා ශික්ෂාපද සමාදානයේ. ධර්මයේ වැදගත් තැන් වලට එනවා. අවසන් දවසේ බලන්න තරුණිය කී දහසක් ඉන්නේ. ධර්මයේ ලැබෙන්න ඕනේ. නැතුව හරියන්නේ නැහැ. ධර්මයේ ලැබෙන්න. මම ඔබට මේ අද දවසේ මම නිතර මතක් කරන්නම් මේක. බත් කන්න විතරයි කතරින්නේ අද. කතරින්නේ බත් කන්න විතරයි. වෙන කිසි දෙයකට කතරින්නේ නැහැ. හනියෙම ඉන්න. ඔබගේ බඩු බාහිරාදී අරන්ගෙනේම දාගෙන ඉන්න රෙදි බෑග් එකේ. shopping කවරවල ඉටි කවරවල දාගෙන ඉන්න එපා. එතකොට සත්තයි ජරවර ගන්න. හිතන්නක එක්කෙනෙක් ජරවර ගාදී 250ක් ජරවර ගියා ඔක්කොම. නේද? ඒවා ටිකක් කල්පනා කරන්න. කල්පනා කළා හරි මේ වැඩ පිළිවෙල හරි ලස්සනට කරන්න පුළුවන්. එකමද හිතලා බලන්න මේකෙන් ඔබගේ කියන සිගාන අරගෙන පිළිවෙලින් ඉඳපාතේ වැඩි යන අද කොච්චර ලස්සනද කියන්නේ මේ විසුන් වහන්සේලා ඉදිරියේ ඉඳපාතේ වැඩි නෝ ඔබ ඊට පස්සේ උපාසක උපාසිකා පිළිපදින් ඉඳපාතේ වැඩි යන මොන තරම් ලස්සනද කියන්නේ අද කරන්නේ නැහැ ඇයි ගැටනොත් එන්නේ මම කොහොමද දන්නේ නම් ඔබ කැමති නම් ඊළඟ දවසේදලා අර විදිහට තැන් තැන් වල දානෙ සකස් කරලා ඔබ පින්න පාදිකව ගිහිල්ලා පින්න පාදිකව ලංවලද එතකොට ඒ අය ඔබ පාදුගේ පාත්‍රයේ දානෙ දෙන්නවා ඔබ ඒක අරගෙන ඇවිල්ලා ඉඳගෙන දානෙ වලදද එහෙනම් මේකත් අපි ඒ විදිහට කරමු ඒ විදිහට අද දවසේ කොහොම හරි මේ දෙහිම සම්මාදානෙ සිද්ධ කරමු මම ඔබට නැවත මතක් කරනවා බත් කන්න විතරක් කතාවේ. ඔබට අමතක මේ සිංහතුනි නැත්නම්. ඒ වගේම සිංහතුනි අද හවස දැන් මේ ඔබ දානෙ ගත්තට පස්සේ අපේ මේ ස්වාමීන් වහන්සේලා ඔබ දිනෙක නැත් එක පිරිත් සජ්ජායනය කරනවා. ඒ පිරිත් සජ්ජායනය කරලා ඊට පස්සේ ධර්මදේශනාවක් තියෙනවා. මුළු ලෝකෙටම ඉංග්‍රීසියෙන් සද්ධර්මයේ දේශනා කරන බත්තර මුල්ලේ අමාදස්සන ස්වාමීන් වහන්සේ මේ ස්ථානයට වැඩම කරනවා. හැබැයි සිංහලෙන් බල කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. දැන් උන්වහන්සේ තමයි කියන්නේ මේ ලෝකෙටම ධර්මයයි ඔබයි වැඩසටහන යටතේ මුළු ලෝකෙටම ඉංග්‍රීසියෙන් සද්ධර්මයේ දේශනා කරනවා. ඒ උත්තරයන් වහන්සේ අද එක විතර වෙනකොට මේ ස්ථානයේ වැඩම කරලා ඔබට සාධාරණ දේශනාවක් කරන්නේ. භාවනා කටයුතු මේ උත්තරයන් වහන්සේලා ඊට පස්සේ සිද්ධ කරනවා. ඔබට අද නිකන් ඉන්න හම් වෙන්නේ නැහැ. රේඩියෝ වී බනහන්න ඕනේ නැහැ. ආයි මෙතනින් පස්සේ මොකුත් නැහැ. රේඩියෝ එකේ බන ඒ මොකුත් නැහැ. එක හාමුදුරන් වහන්සේ නමක් හරි මේ ස්ථානයට වැඩියා නම් අපි ඒ උත්තරය වහන්සේ මුළු දවසම ඔබත් එක්ක ඉඳගෙන මුළු දවසෙම තියෙන වැඩ කටයුතු ඔබත් එක්ක කරා. හැම දෙයකටම දක්ෂ උත්තරේ මේ ඉන්නේ. පිරිත් දේශනා කරනවා පිරිත් දේශනාව. එහෙමනම් පිටුතුනි දෙවියන්ගේ දිනවල මෝලන් කරපති ඉස්සර. ආකාසත්තාච කුම්මන්තා දේවානාගා මහිත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා නිකම් රක්ඛං ලෝක සාසනං ආකාසත්තාච කුම්මන්තා දේවානාගා මහිත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා නිකම් රක්ඛං දේශනා ආකාසත්තාච කුම්මන්තා දේවානාගා මහිත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා නිකම් රක්ඛං මං කරන්ති පොරේ කියන දැන් බුද්ධ පූජාව පිළිබඳ සභා පූජාවලදී මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ පූජ්‍ය පලිගල නාලද විහාරාධිපති ස්වාමීන් වහන්සේට මේ ස්ථානයේ වැඩම කළා උදේ කටයුතු කරන්න කියලා. මම ඔබට නැවත වතාවක් මතක් කරනවා උන්වහන්සේ මගේ ගුරු හාමුදුරුවෝ හා සමානයි. ඒක නිසා උන්වහන්සේගේ කටයුතු අපි එකහෙලා ඔබත් එක්ක ඉඳගෙන කරගෙන යනවා. ඔබ මහා පුණ්‍යවන්තයි දිනුතුනි. ඒ උත්තරයන් වහන්සේගේ පන්දලේ දායක වෙන්න ලැබිච්ච. ඔබ සමහර උන්වහන්සේගේ තරම දන්නේ නැති වෙන්නේ. අධිකරණ සංඝනායක උත්තරේ බලන්න කොච්චර නිහතමානීද කියලා ඒ උත්තරය. මම අදයි ඒක දන්නේ. අධිකරණ සංඝනායක උත්තරේ බලන්න වැඩවාසය කරන්න හැටි. බුදුම ශ්‍රේෂ්ඨයි කියන්නේ මට නම් හිතා ගන්න දැන් පුදුම තේරෙයි. අමරපුර මහානිකායේ ලේඛනාධිකාරී ඉංග්‍රීසි මේ වගේ මේ මෙහෙම කනතුරු තියෙන උත්සමියෝ ගැන හිතා ගන්න දැන් මහන්සියෙන් ඉන්නේ බලන්න කොච්චර තේරෙයිද කියලා. ඔබ හරි පින්වන්තයි. මොකද ඔබගේ ඔබ හරි පින්වන්තයි නිවිති. මොකද ඔබගේ ස්වාමීන් වහන්සේ ඔබගේ පන්සලේ ආමතුරු මොන හේත් සත්‍යයි. පොළේ නිවිති නම් ඒක දැන් මහත්සේ දැන් බුදු පූජා පවත්වනවා.